ත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු මේ සාකච්ඡා කරන ශ්‍රවණය කරන දැන කියා ගන්න උතුම් ධර්මය අපි හැම දිනාගේම විමුක්තිය පිණිස විත්වා කියලා සාදු කියලා අපි අදිෂ්ඨානය තියා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මහලිය කියන සූත්‍රය. දීඝනිකායට අයිති සූත්‍රය. එතකොට මේ සූත්‍රය සාකච්ඡා කරන්නට මත්තෙන් අපි ඊට අවශ්‍ය කරන වටපිටාව ටිකක් සාකච්ඡා කළ යුතු වෙනවා. අපි මේ සසරක් තුල සත්‍යයක් ඇවිදින්නේ උපදින්නේ දිරා යන්නේ මියදෙන්නේ අවිද්‍යාවෙන් වැසීගත්තු නිසා. එතකොට මේ බුද්ධ ශාසනයක ප්‍රධානම කාර්යය තමයි මේ අවිද්‍යාවෙන් විලුණු සත්‍යය ඉමුදවා ගැනීම. එතකොට අනවතග්ගෝ යම් භික්කවේ සංසාරු පුබ්බහා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරතං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ අපි මේ සියලු සත්වයෝ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාවත් එක්ක එකතු වෙලා මේ කෙලවරක් නැති සංසාරේ ඇවිදිනවා ඇවිදගෙන ආවා කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මේ ධර්මයේහි ප්‍රධාන මරමුණ තමයි අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාව දුරු කරන්න දුරු කිරීමෙන් අපි ලබන්නේ කුමක්ද? අවිද්‍යාව දුරු කිරීමෙන් ලබන්නේ අර ඉපදීම, දිරා යෑම, ලෙඩවීම, මියදීම කියන මෙන්න මේ ධර්මයන්ගෙන් අත්මිදීමයි. අවිද්‍යාව දුරු කිරීමෙන් ලබන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මයන්ගෙන් අත්මිදීමයි. එින් අත්මිදීමෙන් ලබන්නේ උතුම් නිර්වාණ ධර්මයයි. එතකොට මේ අවිද්‍යාව දුරු කරන්න නම් අපි මේ නාම රූප පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. ඒ නාම රූප පිළිබඳව දැනුම අවබෝධය නැතුව මේ අවිද්‍යාව කියන ධර්මයේ දුරු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ නාම රූප කියලා මේ අපි සඳහන් කරන මේ ධර්මයන්ගේ සත්‍ය අවිද්‍යාව සහගතයි සියලු සත්‍ය. එතකොට මේ නාම රූප කියන ධර්මයන්ගේ යථා ස්වභාවය සත්‍යයට ස්වභාවයෙන්ම වැටහෙන්නේ නැහැ. ඒකට අපි උත්සාහයකින් වීරියකින් ඒක අවබෝධ කරගන්න ඕන. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ අපි සාකච්ඡා කළා තියෙන ස්වභාව ලක්ෂණ තුනක් තියෙනවා. මේ නාම රූප කියන මේ ධර්ම දෙකම හටගත්තේම අනිත්‍ය කියන ධර්මයෙන්. ඒ කියුවේ දැන් රූපයක් පවතිනවා කියලා කියන්නේ අනිත්‍ය පවතිනවා කියන එකයි. දැන් අපි මම ජීවත් වෙනවා කියලා කියන්නේ අනිත්‍ය පවතිනවා කියන එකයි. තේරෙනවද? ඒ කියන්නේ හැම වෙලාවකම පවතින්නේ කුමක්ද? අනිත්‍ය. ඒ නිසා වෙන බ්‍රාහ්මණිකයෝ අපේ බුද්ධ ශ්‍රාවකයන්ට කිව්වේ අනිච්ච නිච්ඡං සමනාවදන්ති. මේ නිත්‍ය එකම දේ අනිත්‍යයි කියලා මේ ශ්‍රමණයෝ ප්‍රකාශ කරනවා. එතකොට මේ නිත්‍ය එකම දේ හෙවත් පවතින එකම දේ තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. එතකොට මම ජීවත් වෙනවා, මම පවතිනවා, ඒ වස්තුව තියෙනවා කියනකොටම තියෙන්නේ කුමක්ද? අනිත්‍ය ස්වභාවයයි. ඒ යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඒක දුකයි. ඒ දුක වෙන්නේ මොන අර්ථයෙන්ද? අපි රූපස්කන්ධය කෙරෙහි ගත්තත් අපි මේක ප්‍රකටයි. රූපස්කන්ධය කෙරෙහි ගත්තත් රූපේ අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. එතකොට පුංචි දරුවෙක්ගෙන් අවුරුදු 10ක 12ක වයසේ දරුවෙක්ගෙන් අහුවොත් ඉක්මනට ලොකු වෙන්න කැමතිද කියලා ඔව් කියනවා. හැබැයි ඒ දරුවා තරුණ වයසට පැමුණුනහම අහුවොත් ඉක්මනට තලතුණා වෙන්න කැමතිද කියලා නැහැ කියනවා. එහෙනම් එතකොට අර දරුවා දැනගෙන හිටියේ නැහැ මොකක්ද මේ තරුණකම කියන්නේ තව දුකක ආරම්භයක් කියන එක දැනුනේ. එතකොට විනිසා වෙනු එහෙම ප්‍රකාශයක් කළේ. එතකොට මේ රූපස්කන්ධය ගත්තත් නිතරම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වෙනස් වෙන දේ වෙනස් වෙනවා කියලා කියන්නේ මේක දුකක්. අපි සඳහන් කළා තරුණ බවට පැමිණීම පොඩි දරුවෙක් ආස කරනවා. එතකොට මැදිවියට පැමිණීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. එතකොට අර වෙනස් වීම කියලා කියන්නේ ඔහුට දුකක්. එතකොට නාම ධර්ම වශයෙන් ගත්තත් මේක දුකක්. කොහොමද අපිට කිරියවක ඉන්න කියනවා. දැන් ওই විදිහට ඉන්න අවශ්‍ය කරන ඔක්කොම ටික ගෙනත් දෙනවා. කන්න බොන්න දැන් ධානයක් භාවනාවක් කරගෙන ওই විදිහට ඉන්න. ටික වෙලාවක් ඉන්න පුළුවන්. ටික වෙලාවක් ඉන්නකොට මොකද වෙන්නේ? වේදනාව දුකක් වෙනවා. ඒ දුකෙන් අත් මිදෙන්න මොකද කරන්නේ? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම කියලා දැන් කියන වෙනස් වුණු විදිහට ඉන්න කියන. එහෙම ඉන්න කිව්වහම ඒකත් ටික වෙලාවක් යනකොට ඒ වේදනාවත් දුකක් වෙනවා. ඊට පස්සේ කියන ওই විදිහට ඉන්න. දැන් සැපයිද කියලා අහුවොත් දැන් නම් හොඳයි කියලා කිව්ව. දැන් මට හොඳයි. හැබැයි තව ටිකක් වෙලා යනකොට ඒක දුකක් වෙනවා. එහෙනම් මේ නාම ධර්ම වශයෙන් ගත්තත් මේ නාම රූප කියන දෙකම ආරම්භ වුණේම හටගත්තේම අනිත්‍ය කියන ධර්මයෙන්. එතකොට ඒ අනිත්‍ය යම් දෙයක් වේද ඒ දේ දුකයි. එතකොට අපිට එහෙම ඉන්න ඕන. හැබැයි ඒ විදිහට ඉන්න බෑ. ඇයි? අනාත්ම ස්වභාවයයි. ඒක මා විසින් මගේ වසඟේ මේ පවතින එක නොවන නිසා. එතකොට අපිට තරුණ අවදියේ ඉන්න ඕන. හැබැයි එහෙම ඉන්න පුළුවන් කමක් නෑ. ඇයි? මේ අනාත්ම වූ ස්වභාවයේ ලක්ෂණ. එතකොට මෙන්න මේ නාම රූප ධර්ම දෙක තියෙන පොදු ලක්ෂණය තමයි මොකක්ද? අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව කියන මේ ලක්ෂණ තුන. එතකොට මෙන්න මේ දැන් අපි කිව්වොත් මෙතන ලස්සන මල් පෙලයක් තියෙනවා කියලා. පැවැත්මක් ගැන කියනවා. එතකොට අපේ ස්වභාවයේ වශයෙන්ම අපිට ඒක එකක් විදිහට පේනවා. කිව්වොත් දැන් රෝස මල් පෙලයක් මෙන්න මෙතන තියෙනවා. එතකොට අපිට එහෙම පැවැත්මක් එකක් හැටියට පැනවුණු දෙයක් එකපාරට මඤ්ඤණාවට සිහියට නැගෙනවා. හැබැයි අපි යථාර්ථමය වශයෙන් බැලුවාම පවතින්නේ කුමක්ද? අනිත්‍යතාවයයි. ඇත කියලා යමක් කියනවා නම් ඒ ඇත්තේම කුමක්ද? අනිත්‍යතාවයයි. හැබැයි අපිට ඒක අවබෝධයට එන්නේ නැහැ. එන්නේ මොකක්ද? මෙහෙම එකක් තියෙනවා. දැන් මිනිස්සෙක් මෙතන ඉන්නවා. සත්‍යයක් මෙතන ඉන්නවා කියලා කවුරු සතෙක් ඉන්නවා කියලා කිව්වොත් ඇත්තේම කුමක්ද? ඇත්තේම අනිත්‍යභාවය. හැබැයි අපිට එන්නේ මොකක්ද? පුද්ගලයෙක් වශයෙන් සත්‍යයක් වශයෙන් තමයි අපි මනසට මඤ්ඤණා වෙන්නේ. එතකොට අර අනිත්‍ය දේ නිට්ටයයි කියලා හැඟීමෙන්මයි පුහුදුන් සත්‍යෝ මේ ස්වභාවය වශයෙන්ම මඤ්ඤණා කරන්නේ. එතකොට ඒක එකක් විදිහට ගන්නකොටම එතන පැන වෙනවා මොකක්ද? සුඛයි කියන ස්වභාවය. නිට්ටයේදී සුඛයි, සැපයි කියන ස්වභාවය. එතකොට ඒක සුඛයි කියලා ස්වභාවයෙන් පැන වෙනකොට ඒක ආත්මීය ස්වභාවය එතනම පැන වෙන එකක් විදිහට ගත්තු මම ඒ ස්වභාවය ඒ විදිහට නිට්ටය සුඛ වශයෙන් ගන්නකොට ආත්මීය ස්වභාවය පැන වෙනවා කියන එක තේරෙනවා. එතකොට ආත්මීය ස්වභාවය පැන වෙනවා. අන්නේ ආත්මීය ස්වභාවයෙන් යුක්ත සියලු සත්‍යයන්ට ආත්ම පටිලාභිය තුනක් තියෙනවා. කීයද තියෙන්නේ? තුනක් තියෙනවා. මොන ස්වභාවයෙන් ගත්තු ඇයටද? මේ ආත්මීය ස්වභාවයෙන් අර නিত্য සුඛ ආත්ම වශයෙන් ගත්තු සියලු සත්‍යයන්ට පටිලාභයන් තුනක් තියෙනවා. ඒ පටිලාභයන් තුන තමයි පටිලාභ කියලා කියන්නේ ලැබීම් තුනක්. ඒ පටිලාභ තුන තමයි ඕලාරික අත්ත පටිලාභය, ඊළඟට මනෝමය අත්ත පටිලාභය, අරූපී අත්ත පටිලාභය. මොනවද ඒ තුන? ඕලාරික අත්ත පටිලාභය, මනෝමය අත්ත පටිලාභය, අරූපී අත්ත පටිලාභය. කාටද දැන් මේක තියෙන්නේ? ආත්මීය වශයෙන් ගත්තු කෙනාට. එතකොට මේ දැන් අපි මේ විදිහට කියනවා, බෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පිරුසේක. ඒ වගේම මේ සියලු ධර්මයන්ගේ උගන්වනවා පින් කරව, පවින් වලකව. පින් කරන්නේ යහපත ඇති කරන්නේ, පව් කරන්නේ අයහපත ඇති කරන්නේ. එතකොට මරණින් මතුව දුකට හෙලන්නේය, පින් කරන්නේ මරණින් මතුව සැපයට ගෙන යන්නේ කියලා සියලු ධර්මයන්ව උගන්වනවා. අපි ඒ ධර්මෙත් උගන්වනවා. දැන් එතකොට මේ ඕලාරික ශරීරය අපි මෙහෙ දාලා යනවා. එතකොට මේ කරන පින, කරන අකුසලය කොහොමද ඊළඟ භවයකට ගෙනියන්නේ? ඊළඟ උපතකට අරගෙන යන්නේ? ඊළඟ භවයක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ ඒ කියලා ටිකක් හිතනකොට ගැටලුවක් තියෙනවා. එතකොට දැන් බෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පිරුව. ඒ පිරුව පාරමිතා දියුණු කිරීම වශයෙන් උන්වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කළා. එතකොට ඒ පිරුව පාරමිතා ගුණය කොහෙද අරගෙන ගියේ? කොහොමද භවයේ සසර පුරාවට ඒ පිරූ පාරමිතා ගුණය ගිනිච්චේ? එතකොට මෙන්න මේවා පිළිබඳව ටිකක් ගැඹුරින් හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. එතකොට මෙන්න මේ මං කිව්ව ආත්ම පටිලාභ තුනක් තියෙනවා. ඒ ආත්ම පටිලාභයන් තුනෙන් පළවෙනි එක තමයි ඕලාරික අත්ත පටිලාභය කියලා කියන්නේ. ඕලාරික අත්ත පටිලාභය කියලා කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. කොහොමද තයෝකෝ මේ පොට්ටපාද අත්ත පටිලාභා, ඕලාරික අත්ත පටිලාභෝ, මනෝමයෝ අත්ත පටිලාභෝ, අරූපෝ අත්ත පටිලාභෝ. එතකොට පොට්ටපාදය ආත්ම පටිලාභයන් තුනක් තියෙනවා. මොකක්ද? ඕලාරික අත්ත පටිලාභය, මනෝමය අත්ත පටිලාභය, අරූපී අත්ත පටිලාභය. කතමෝච පොට්ටපාද ඕලාරිකෝ අත්ත පටිලාභෝ. මොකක්ද පොට්ටපාද ඕලාරික අත්ත පටිලාභය කියලා කියන්නේ? රූපී චාතුම්මහා භූතිකෝ කබලීකාහාර භක්කෝ අයංකෝ ඕලාරිකෝ අත්ත පටිලාභ. ඒක රූපයක් සහිතයි. චාතුම්මහා භූතිකෝ සතරමහා භූතයන්ගෙන් හටගත්තු එක. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට තව ආත්ම පටිලාභයක් තියෙනවා. කතමෝච පොට්ටපාද මනෝ කතමෝ මනෝමය වත්ත පටිලාභෝ. මොකද්ද මේ මනෝමය වත්ත පටිලාභය කියලා කියන්නේ? රූපී රූපයක් සහිතයි. මනෝමයෝ සබ්බංග පච්චංගී අභිනින්ද්‍රියෝ සියලු අංගපසංගින් යුක්තයි. සියලු අංගපසංගින් යුක්තයි කියලා කියන්නේ මොකක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ සියලු ඉන්ද්‍රියන්ගෙන් යුක්තයි. එතකොට ඒකට කියනවා මනෝමයෝවත්ත පටිලාබෝ කියල. ඕලාරිකත්ත පටිලාබය කිවේ චතුම්හා භූතික රූපයන්ගෙන් කබලීකාහාර අනුභව කරන චාතුර්මහා භූතයන්ගෙන් හටගත්තු ඕලාරිකත්ත පටිලාබය. අනිත් එක මනෝමයත්ත පටිලාබේ, ඒක රූපයන් සහිතයි. මනෝමයෝ අභිනින්ද්‍රියෝ, ඉන්ද්‍රිය ධර්ම බිඳිලා නෑ. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඔක්කොගෙම දැන් ඒ ටිකට ඒ සූත්‍රයේ සාකච්ඡාවේ දැන් ඉතින්ට යන්න තමයි මේ පසුබිම සකස් කරගන්නේ. හොඳයි. එතකොට එතන දැන් අපි කතා කරා රූපයක් සහිතයි ඉන්ද්‍රිය ධර්ම බිඳිලා නැහැ. ඊළඟට තව අත්පටිලාභයක් තියෙනවා. මොකක්ද? අරූපී සංඥාමය. රූපයක් නැහැ, සංඥාවක් සහිතයි. එතකොට එහෙම අත්පටිලාභයක් තියෙනවා. මෙන්න මේ ආත්මපටිලාභයන් තුන තියෙනවා. එතකොට මේ ආත්මපටිලාභයන් තුන අපිට දැන් ප්‍රකට මොකක්ද? ඕලාරික අත්පටිලාභය. එතකොට මනෝමය අත්පටිලාභය කියන එක අප විසින් සෙවිය යුතු එකක්, ගවේෂණය කළ යුතු එකක්, හොයා උපදවාගත යුතු එකක්. මොන අත්පටිලාභයද? අන්නේ මනෝමය අත්පටිලාභය උපදුණු කෙනා උපදවා ගත්තායින් පසුව තමයි අර අරූපී අත්පටිලාභය උපදවා ගන්නට හැකියාව තියෙන්නේ. එතකොට මේක අපි දැනගන්න ඕනි කාරණාව මෙතන මොකක්ද? මේ ඕලාරික අත්පටිලාභයේ තියෙනකොට අපි ඒකට කියන්නේ මනෝමය අත්පටිලාභය කියලාවත් අරූපී අත්පටිලාභය කියලාවත්. එතකොට මනෝමය අත්පටිලාභයේ තියෙනකොට අපි ඒකට කියන්නේ නැහැ ඕලාරික අත්පටිලාභයවත් අරූපී අත්පටිලාභය කියලා. එතකොට අරූපී අත්පටිලාභයේ තියෙනකොට අපි ඒකට කියන්නේ නැහැ ඕලාරික අත්පටිලාභය කියලාවත් මනෝමය අත්පටිලාභය කියලාවත් කියන්නේ නැහැ. හැබැයි ලෝතර බුදු කෙනෙක් මෙන්න මේ ආත්මපටිලාභයන් තුනම ප්‍රහාණය සඳහා ධර්මයේ දේශනා කරනවා. එතකොට මාර මුලින් සඳහන් කළා අපි කරන පිම්පව් කුසල් අකුසල් මේ සියල්ලක්ම අරගෙන යන්නේ වෙනත් භවයකට ගිනියන්නේ මනෝමය අත්පටිලාභේ. ඒක ඉස්සරහට විස්තර කරනවා. එතකොට ඒක හැබැයි ඒ ගමන් ඒ යෑම ඉදප්පච්චේතාවය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නවම ගමන් කිරීමක් මිසක මෙතනින් සත්‍යය අයින් වෙලා එතන ගිහිල්ලා එකපාරට ප්‍රතිසන්දිය ලැබනවා නෙවෙයි. ඒකත් හේතුඵල ධම් හේතුඵලවාදීවම ඉදප්පච්චේතා ධර්මයට අනුවම මේ ඇති කල්ලිමේ වේ කියන ධහමට අනුකූලවම සිද්ධ වෙන එකක්. හොඳයි. එතකොට මේ සාසනය කියලා කියන්නේ ඔන්නෝය ධර්ම තුනේම ප්‍රහාණය සඳහා කියන තියෙන මගක්. එතකොට දැන් ඔන්නෝය අවබෝධයක් තියාගෙන අපි සූත්‍ර සාකච්ඡාවට යමු. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අපි ශරීරය කියන්නේ එකක්ද, ජීවය කියන්නේ තව එකක්ද? එතකොට පෙරත් එහෙම ප්‍රශ්න තිබිලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් කරහා තමයි මේ සූත්‍ර සාකච්ඡාව ඇති වෙන්නේ. මේ සූත්‍රයේ නම මහාලීය සූත්‍රය. එතකොට ඒවං මේ සුත්තං ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහාවනේ කූටාගාර ශාලාය. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ සිටිනවා. තේනකෝපන සමයේන සම්බහූලා කෝසලකාච බ්‍රාහ්මණ දූතා මගධකාච බ්‍රාහ්මණ දූතා වේසාලියම් පටිවසන්ති. මේ කොසල් රටේ වැසියොත්, මගධ රටේ වැසියොත් මොකක් හෝ කටයුත්තකට මේ විශාලා මහනුවරට ඒක රාසි වෙලා හිටියා. මොන කාලයේද? බුදුහාමුදුරුවෝ කූටාගාර ශාලාවේ, විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ ඉන්න කාලේ. ඒ අය අතර මේ විදිහේ කතාවක් ඇති වුණා. මොකක්ද? සමනෝකලු භෝගෝතුමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලෝ පබ්බජිතෝ වේසාලියං විහෙරති කූටාගාර ශාලාය. මේ ශ්‍රමණ භගවත් සාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ භගවත් ගෞතම බුදුපියාණන් වහන්සේ මේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නවා කියලා මෙහෙම පණිවිඩයක් කතාවක් ඇති වුණා. තංකෝපන භගවන්තං ගෝතමෝ ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ. මේ විදිහේ භාග්‍යවතුන් වහන්සේ ගැන මේ විදිහේ කීර්ති ශබ්දයක් පැන නැගුණා. ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා ශරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු පුරුස ධම්ම සාරති වේ ආදී වශයෙන් උන්වහන්සේ සංසාර චක්‍රයේ මේ ඉපදීම මියදීම කියන මේ චක්‍රයේ අර උන්වහන්සේ සිඳලා දමු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ස්වයං අවබෝධයෙන්ම තමා විසින්ම සියල්ල අවබෝධ කරගත්තු කෙනෙක්. විද්‍යාව සහ චරණ ගුණයෙන්, ඒ කියන්නේ උන්වහන්සේ විද්‍යා චරණ ගුණයෙන් යුක්ත කෙනෙක්, යායුතු මගෙහි ගමන් කළ කෙනෙක්, සියලු ලෝකවිදු සියලු ලෝකයන් අවබෝධ කළ කෙනෙක්, අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන ඔයාදී වශයෙන් පුරුෂයන් දමනය උත්තරීතර විදිහෙන් පුරුෂයන් දමනය කරන කෙනෙක්. ඒ වගේම සත්තා දේව මනුස්සානං දිවි මිනිසුන්ට ශාස්ත්‍රු කෙනෙක් කියලා මේ විදිහේ කීර්ති සද්දයක් පැන නැග්ගා. මුණ කාලෙද භාග්‍යවතුන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්න කාලේ. එතකොට දෙවියන් මරුන් බඳුන් සහිත සමනේ සසමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය සයන් අභිඤ්ඤා තමා විසින්ම අවබෝධ කරලා සත්‍චිකත්වා පවේදේති. තමා විසින්ම සත්‍ය අවබෝධ කරලා ප්‍රකාශ කරනවා. යෝ ධම්මං දේසේති, ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මුල මැද අග කියන මේ තුන් තැනම යහපත් වූ පිරිසුදු වූ ධර්මය දේශනා කරනවා කියලා මෙහෙම කීර්ති රාවයක් ඇති වුණා. එතකොට සාදුකෝපන තථා රූපාණං අරහන්තං දස්සනං හොත්ති. එවැනි වූ භාග්‍යවතුන් වහන්සේ දැකීම බොහොම යහපත් කියලා මේ පිරිස අතර මතයක් ඇති වුණා. අතකෝ එතකොට මොකද කළේ මේ බ්‍රාහ්මණ උදවිය? මොන බ්‍රාහ්මණ උදවියද? කොසල් රටේ වැසියොත්, මගධ රටේ වැසියොත් ගියා. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට වැඩම කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේට හිටිය උපස්ථායක ස්වාමින් වහන්සේ තමයි නාගිත කියන ස්වාමින් වහන්සේ. එතකොට ඒ ගියපු පිරිස නාගිත ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයස්මන් තන් නාගිතන් ඒත දෝචුන්. මම මේ සම්පූර්ණම සූත්‍රය කියන්නේ තනින් තනින් විස්තර කරන්න. එතකොට ආයස්මන් තන් නාගිතන් ඒත දෝචුන් නාගිත ස්වාමීන් වහන්සේට මෙහෙම කියනවා. කාහං නුකෝ භෝගෝ භෝ නාගිත ඒතරෙහි සුභග භවං ගෝතමෝ විහෙරති. පින්වත් නාගිත ස්වාමීන් වහන්ස මේ කාලේ මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ? එතකොට දස්සන කාමාහි මයන් භක්තම් භගවන්තං ගෝතමන්ති. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්ට බොහොම කැමති. මේ නාගිත ස්වාමීන් වහන්සේ කියනවා, අකාලෝකෝ ආවසෝ භගවන්තං දස්සනාය පටිසල්ලීනෝ භගවාති. ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්න කාලය නෙවෙයි දැන්, අකාලෝ. ඇයි? පටිසල්ලීනෝ භගවා, භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයට සමවැදිලා විවේක සුවයෙන් ඉන්න වෙලාව. පටිසල්ලීනෝ කියන්නේ ඒකයි. එතකොට අතකෝතේ කෝසලක, ඉතින් මේ කොසල් වැසියොත්, මගද රටේ බ්‍රාහ්මණ වැසියොත් මොකද කළේ? දිස්වාව මයන් තම් භගවන්තං ගෝතමං ගමිස්සා මාති. භාග්‍යවතුන් වහන්සේ දැකලම තමයි යන්නේ කියලා පැත්තකින් වාඩි වුණා. ඔන්න ඊළඟට ඔට්ටද්දෝපි ලිච්ඡවි මහාත්‍යාච ලිච්ඡවි පරිසාය සද්දින් යේන මහවණං කූටාගාර ශාලා යේනායස්මා නාගිතෝ තේන උපසංකමේ. එතකොට ලිච්ඡවි රජතුමාත් බොහෝ ලිච්ඡවීන් පිරිවරාගෙන ඔට්ටද්දෝ කියන ලිච්ඡවි රජතුමා, ඔට්ටද්දෝ කියලා කියන්නේ මේ තොලෙන් භාගයයි තියෙන්නේ කියන එක. එතකොට අඩතොල් ඇති කියන එකයි. එතකොට එහෙම ලිච්ඡවි රජ කෙනෙක් බොහෝ ලිච්ඡවීන් පිරිවරාගෙන මෙතෙන්ට පැමිණුණා. එහෙම පැමිණිලා නාගිත ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරලා අහන වර විදියටම මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? ඊට පස්සේ කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ දකින්න අපි ආවේ කියනවා මේ වෙලාව සුදුසු වෙලාව නෙවෙයි. එහෙම කිව්වා කාලෝකෝ මහාලි භගවන්තං දසනයි. මහාලි කියන්නේ යාගේ පාරම්පරික නාමයයි. කාගේද? අර ඔට්ටද්ද රජතුමාගේ පරම්පරාවේ නාමය තමයි මහාලි කියලා කියන්නේ. එතකොට පටිසල්ලීනෝ භගවාති භාග්‍යවතුන් වහන්සේ විවේක සුවයෙන් ගත කරන්නේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දකින්න වෙලාව නෙවෙයි. එතකොට ඒ රජතුමත් මහා පිරිසක් පිරිවරාගෙන ආවේ. ඒ රජතුමත් මොකද කළේ? බුදුහාමුදුරුව දැකලම යනවා කියලා පැත්තකින් වඩනවා. දැන් මහා පිරිසක් මගධ රටේ වැසියෝ, කොසල් රටේ වැසියෝ, ඒ වගේම ලිච්ඡවී රජවරු, මේ විශාලා මහනුවර. එතකොට අතකෝ සීහෝ සමනුද්දේශෝ ඒනායස්මා නාගිතෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තං නාගිතං අභිවාදිත්වා ඒකමන්තං අට්ටාසි. එතකොට සීහ කියන සාමණේරයන් වහන්සේ, සීහ කියන සාමණේරයන් වහන්සේ මේ නාගිත ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මේ මහා පිරිසක් රැස් වෙලා ඉන්නේ, මේක භාග්‍යවතුන් වහන්සේට දැනුවොත් හොඳයි. මොකද මේ හැමෝම භාග්‍යවතුන් වහන්සේ දකින්න ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ අයට දකින්න ලැබුණොත් මේ අයට ලොකු භාග්‍යයක් වාසනාවක්. ඒ නිසා ඒක මෙහෙම දැක ගන්න තිබුණ නම් බොහොම යහපත් නේ කියලා වන්දනාමාන කළා නාගිත ස්වාමීන් වහන්සේට කිව්වා. මේ සීහ කියන මේ සාමණේර ස්වාමීන් වහන්සේ මේ නාගිත කියන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙ. එතකොට තේනහි සීහ තංචේව භගවතෝ ආරෝචේහිති. එහෙනම් සීහ ඔබම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කතා කරන්න කියලා මේ ස්වාමීන් වහන්සේ කිව්වා. මොන ස්වාමීන් වහන්සේද? නාගිත ස්වාමීන් වහන්සේ. එතකොට ඒවම් බන්තේතිකෝ සීහෝ සමනුද්දේශෝ ආයස්මතෝ නාගිතස පටිසුත්තා ඒන භගවා තේනුව සංකවිත භග එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා උත්පිලිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට වැඩම කළා. වැඩම කළා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා මේ පුවත සැලකලා. කොහොමද මොකක්ද මේ කොසල් රටේ බ්‍රාහ්මණ වැසියොත්, මගධ රටේ බ්‍රාහ්මණ වැසියොත්, විශාලා මහනුවර ලිච්ඡවි බොහෝ පිරිසකුත් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස ඉදූප සංකන්තා භගවන්තං දස්සනාය භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණිලා සිටිනෝ. සාදු භන්තේ ලබතං ඒසා ජනතා භගවන්තං දස්සනාය. ස්වාමීනි ඔබ වහන්සේ දැකින්ට ලැබුණොත් එයට බොහොම භාග්‍යයක් වාසනාවක් කියලා කිව්වා. එතකොට කියනවා තේනහි සීහ විහාර පච්චායායං ආසනං පඤ්ඤාපේහි. මේ විහාරයේ ඉදිරිපසින් ආසනයක් පනවන්න කියලා බුදුහාමුදුරුව කියනවා. එතකොට සීහ සාමණේරයන් වහන්සේ ගිහිල්ලා ආසනයක් පනවනවා. එතකොට අතකෝ භාග්‍යවතුන් වහන්සේ ඒ පනවපු ආසනේ ඇවිදින් වැඩහිඳිනවා. එතකොට කුසල් රටේ බ්‍රාහ්මණ වැසියොත්, මගධ රටේ බ්‍රාහ්මණ වැසියොත්, ලිච්ඡවී රාජ්‍යයේ ලිච්ඡවී වැසියොත් ඇවිදින්න භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා හැමෝම එකත් පසෙකින් ඉඳ ගන්නවා. දැන් මේ අහන දැන් තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. පුරිමානි භන්තේ. එතකොට මේ ඔට්ටද්ද ලිච්ඡවී කියන කෙනා තමයි දැන් මේ අතර ප්‍රධානියා. ඇයි? එයා රජ කෙනෙක්නේ. ඔව්. දැන් එයා තමයි ඉදිරියෙන් ඉන්නේ. එයා තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට පුරිමානි ඔට්ටද්දෝ ලිච්ඡවී භගවන්තං ඒතද වූච. මේ ඔට්ටද්ද ලිච්ඡවී රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා. කොහොමද? පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි සුනක්ඛත්තෝ ලිච්ඡවී පුත්තෝ ඒනාහං තේනුපසංකමි උපසංකමිත්වා මං ඒතද වූච. මේ සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා මේ පුරිමානි ඊයේ දවසේ, ඊට පෙරත් පුරිමතරානි ඊට පෙරත් ඊයේත් ඇවිල්ලා ඊට ඉස්සෙල්ලත් ඇවිල්ලා කියන එකයි. ඇවිල්ලා මේ කොහොමද ඒතද වෝච මෙහෙම කිව්වා. කොහොමද මේ සුනක්කත්ත කියන කෙනා ගැන දන්නවනේ? සුනක්කත්ත කියලා කියන්නේ මහාන වෙලා හිටපු කෙනෙක්. එතකොට මෙයාට ලොකු පෙරාත්ම භාවයක ලොකු හැකියාවක් තිබුණු කෙනෙක්. එයාට පුළුවන් මේ මොකද්ද කියන්නේ මෙහෙම විදිහ එකට එහෙම විදින්න පුළුවන්. එක එක ගල් කැට අරගෙන මෙහෙම විදින කොළවලට ඒ කොළේ රූප මෙවෙනවා. රූප ඒ ගාන්ට කැපිලා රූප හැදෙනවා. ඒ වගේ දක්ෂයෙක් එහෙම. ඉතින් මේ ආත්මේ එකපාරක් එහෙම පසේ බුදු කෙනෙකුට විදිනවා. විද්දාම මේ කන් සිඳුරු වශයෙන් ගිහිල්ලා එළියට එනවා. එහෙම කරපු කෙනෙක්. ඉතින් මේ භාග්‍යවත් ගෞතම බුද්ධ ශාසනයේ දෙන බුදුහාමුදුරුවොත් එක්ක ටිකක් අවුරි අමුතු විදියට හැසිරුණු කෙනෙක්. දැන් එක දවසක් පින්ඩ පාත යනකොට මේ හාමුදුරුවොත් පිටිපස්සෙන් වඩිනවා. මේ බුදුහාමුදුරුවන්ට සමහර වෙලාවට ආවතේව කළා. එතකොට යන ගමන් දවසක්ද එක බ්‍රාහ්මණයෙක් දැකලා ඉවර වෙලා එයා තනි කකුලෙන් ඉන්නේ. ඒ බ්‍රාහ්මණය දැකලා කියනවා, ආ මෙයා නම් හරිම ගුණවත් කෙනෙක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තමයි දැන් මේ කියන්නේ. ඊට පස්සේ මෙයා නම් මේ බොහොම ගුණවත් කෙනෙක් එහෙම කියලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ මෙන්න ඔය පුද්ගලයා මේ විදිහට තව ටික දවසකින් නැති වෙනවා කියලා. ඊපස්සේ කියනවා, ආ එහෙනම් ඔබ වහන්සේට මේ අරිහත්ය ගැන ටිකක් ඉරිසියාව තියෙනව නේද කියලා බුදුහාමුදුරන්ගේ මූණටම කියනවා. ඒ වගේ හරි අමුතු දේවල් කරපු කියපු කෙනෙක් තමයි මේ සුනක්කත් කියලා කියන්නේ. හොඳයි, ඔය කෙටියෙන් කිව්වේ, ගොඩක් තියෙනවා ගැන. එතකොට දැන් මේ සුනක්කත් තමයි මේ ඇවිල්ලා කියලා තියෙන්නේ. මොකද්ද දැන් යා සිවුරු ඇරියා. පස්සේ සිවුරු ඇරියා මොකද මෙයාට දෙවියෝ දකින්න පුළුවන්කම තිබුණා. හැබැයි දිව්‍ය ශබ්ද අහන්න පුළුවන්කම තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක Tamanට ගන්නුවේ නැහැ කියලා, ඒ ගන්නුවේ නැත්තේ ඉරිසියාවෙන් කියලා එහෙම අපහැදීමකට ඇවිල්ලා සිවුරු ඇල්ලලා අතල්ලා එක එක හේතු නිසා ගියා. හොඳයි, එතකොට දැන් මේ යා තමයි ඇවිල්ලා මේ ලිච්ඡවි ඔට්ටද්ද ලිච්ඡවි රජතුමාගේ ඊයේ ඊට පෙර දවසේ ඇවිල්ලා මෙන්න මෙහෙම කිව්වා. කොහොමද කියලා තියෙන්නේ බලමු. යදග්ගේ අහම් මහාලි භගවන්තං උපනිස්සාය විහරාමි නචිරං තීනි වස්සානි දිබ්බානි හි කෝ රූපානි පස්සාමි තිය රූපානි කාමූපසංහිතානි රජනීයානි. ලිච්ඡවි ට කියනවා, මම භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි වසර තුනකට නෝඩු කාලයක් හිටි සමීපයේ ඇසුරු කළා. ඒ ඇසුරු කරනකොට මම දිව්‍ය රූපය දැක්කා. දෙවියන්ගේ රූප දැක්කා. හැබැයි මම දිව්‍ය ශබ්ද ඇහුවේ නැහැ. මම කොහොමද කියන්නේ, මම දිව්‍ය රූප දැක්කා. පිය රූපානි පිය වූ කාමූප සංහිතානි කාමය උපදවන, රජනීයානි කෙලෙස් උපදවන, කාමය කෙලෙස් උපදවන දෙවියන්ගේ රූප මම දැක්කා. නෝචකෝ දිබ්බානි සද්ධානි සුනාමි. උනාට මම දිව්‍යමය ශබ්ද ඇහුවේ නැහැ. එතකොට මේ දැන් ලිච්ඡවි මේ රජතුමා අහනවා, සන්තා නේවනුකෝ බන්තේ සුනක්කත්තෝ ලිච්ඡවි පුත්තෝ දිබ්බානි සන්තානි නස්සෝසි පියරූපානි කාමූප සන්තා සංහිතානි රජනීයානි උදාහූ අසන්තානි. ඒ කියලා කියන්නේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සුනක්කත්ත නැතිම වූ සත්‍ය වශයෙන්ම නැති දෙවියන්ගේ සද්දයක් නොමසුවාද? නැත්තම් දෙවියන්ගේ සද්දයේ තියෙද්දි ඔහු දෙවියන්ගේ සද්දය නොමසුවාද? තේරුණා. නැත්තා වූම සද්දයක් ඇහුවේ නැද්ද? ඇත්තා වූ සද්දයක් ඇහුවේ නැද්ද? තේරුණා. එතකොට සන්තානේවකෝ මහාලි සුනක්කත්තෝ ලිච්ඡවි පුත්තෝ දිබ්බානි සද්ධානි නස්සෝසි පිය රූපානි කාමූප සංහිතානි රජනීයානි නෝ අසන්තානි. රජතුමනි, ඇත්තා ඌම පිය වූ කාමූප සංහිත වූ කෙලෙස් උපදවන රජනීය වූ මේ ඇත්තාම වූ දිව්‍යමය ශබ්දය තමයි ඔහු ඇහුවේ නැත්තේ. කියන්නේ තියෙන එකක්ම තමයි ඇහුවේ නැත්තේ. එතකොට අහනවා කෝනුකෝ බන්තේ හේතුකෝ පච්චයෝ යේන සත්තා සන්තානේව සුනක්කත්තෝ ලිච්ඡවි පුත්තෝ දිබ්බහානි සද්ධානි නස්සෝසි පිය රූපානි කාම උපසංහිතානි රජනීයානි නෝ අසන්තානි. සාමීනි, හේතුව කුමක්ද, පත්‍ය කුමක්ද, ඇත්තා ඌම දිව්‍යමය ශබ්දය නොහන්න මොකක්ද අහන්නේ? හේතුව කුමක්ද? ඔව්, හේතුව මොකක්ද, පත්‍ය කුමක්ද, මේ තිබුණ ඇත්තටම තියෙන දිව්‍යමය ශබ්දය නොසෙන්න. ඉද මහාලි බික්කුණෝ පුරත්තිමාය දිසායේ ඒකංශ භාවිතෝ සමාධින් හෝති දිබ්බානං රූපානං දස්සනාය පිය රූපානං කාමූප සංහිතානං රජනීයානං. මහලිය, මේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා පුරත්තිමාය දිසාය ඒකංශ භාවිතෝ සමාධින් හෝති, මේ පෙරදිගට පමණක් වැඩූ සමාධියෙන් යුක්තයි. එතකොට ඒකට කියනවා ඒකංශ භාවිත සමාධිය කියලා. එක දිසාවකට විතරක් වඩපු සමාධියකින් යුක්තයි. දැන් සමාධිය පසුකොට තවත් මේක විස්තර තියෙනවා. එතකොට එක දිසාවකට වඩපු සමාධියකින් යුක්තයි භික්ෂුන් වහන්සේලා ඉන්නවා එක දිසාවකට වඩපු සමාධියෙන් යුක්තයි. දිබ්බානං රූපානං දස්සනාය පිය රූපානං කාමූප සංහිතානං රජනීයානං. ඒ අය ඒ සමාධිය වඩලා තියෙන්නෙම පිය වූ මනාප වූ කෙලෙස් උපදින මේ දෙවියන්ගේ රූප දැකීම සඳහා වඩපු එක දිසාවකට වඩපු සමාධියකින් යුක්තයි. පෙර දිසාවට තේරෙනවනේ. එතකොට නෝචකෝ දිබ්බානං සද්ධානං සවනාය පිය රූපානං කාමූප සංහිතානං රජනීයානං. හැබැයි ඒ අයට දිව්‍යමය වූ ශබ්දහන්නේ අය සමාධිය වඩලා නැහැ. සෝ පුරත්තිමාය දිසා ඒකංශ භාවිතේ සමාධිය. ඒ නිසා එක දිසාවකට වඩපු මේ සමාධිය නිසා ඒ අයට දිව්‍යමය රූප දකින්න පුළුවන්. හැබැයි දිව්‍යමය ශබ්ද අහන්න බෑ. තව ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ අය එක දිසාවකට සමාධිය වඩනවා. හැබැයි ඒ අයට දිව්‍යමය ශබ්ද අහන්න පුළුවන්. ඒ අයට දිව්‍යමය රූප දකින්න බෑ. ඒ ඒවං හේත මහාලි හෝති බික්කුණෝ පුරත්තිමාය දිසා ඒකංශ භාවිතේ සමාධි දිබ්බානං රූපානං දස්සනාය පිය රූපානං කාමූප සංහිතානං රජනීයානං නෝච දිබ්බානං සද්ධානං සවනාය පිය රූපානං කාමූප සංහිතානං රජනීය. මෙන්න මේක තමයි මේ එයා පිය රූප දකින්නත් නමුත් ඒ ශබ්දය නොසන්නත් කාරණාව මොකද්ද? පෙර දිසාවට පමණක් සමාධිය වඩපු නිසා. ඒකට කියනවා ඒකංශ භාවිත සමාධිය කියලා. මට මේ ටික නෙවෙයි කියන්න ඕනේ. හොඳයි. එතකොට පුනචපරම් මහාලී බික්කුණෝ දක්ඛිනාය දිසාය පච්චිමාය දිසාය උත්තරාය දිසාය උද්දමද්දෝ තිරියං ඒකංශ භාවිතෝ සමාධි හෝති දිබ්බානං රූපානං දස්සනාය පිය රූපානං. ඒ වගේම මහාලිය භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ දස දිසාවටම. ඒ කියන්නේ ප්‍රධාන දිසා හතරටත් අනු දිසාවලටත් උඩ යට කියන දිසාවන් වලටත් කියන දස දිසාවටම ඒකංශ භාවිත සමාධිය වඩලා තියෙනවා. එතකොට ඒ අයට පුළුවන් එක්ක දිව්‍යමය ශබ්ද අහන්න පුළුවන්, එක්ක දිව්‍යමය ශබ්ද රූප දකින්න පුළුවන්. එතකොට ඒකංශ භාවිත නිසා දිව්‍යමය ශබ්ද ඇහුවොත් දිව්‍යමය රූප බලන්න බෑ. දිව්‍යමය රූප බැලුවොත් දිව්‍යමය ශබ්ද අහන්න බෑ. එතකොට ඉද මහාලි බික්කුණෝ ඔය කියන කාරණා දෙකටම, ඒ කියන්නේ දිව්‍යමය රූප දකින්න, දිව්‍යමය ශබ්ද අහන්න, උතුම් දස දිසාවටම සමාධිය වඩපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පුනචපරම් මහාලි මෙන්න මේ අට දිසාවටම සමාධිය මේ දස දිසාවටම ඉද මහාලි බික්කුණෝ පුරත්තිමාය දිසායේ උභයංශ භාවිතෝ සමාධින් හෝති. මේ උභය සමාධියම වඩපු අය ඉන්න. උභය සමාධිය කියලා කිව්වේ මොකද්ද? අර දිව්‍යමය ශබ්ද අසන්නත් පුළුවන්, දිව්‍යමය රූප දකින්නත් පුළුවන්. මේ උභය දිසාවටම හිත සමාධිය වඩපු අය ඉන්නවා. එතකොට දැන් අරයාගේ ප්‍රශ්නේ උනේ මොකක්ද? ඇත්තවම શબ્දයක් ඇහුවද නැත්තවම එකක් නැහැවද කියලා මන්නේ. ඊට පස්සේ ඇත්තවම එක ඒකට හේතු මොකක්ද කියලා අහන්නේ. එතකොට මොකක්ද හේතුව? ඒකංශ භාවිත සමාධිය. ඒ කියන්නේ එක දිසාවකට පමණක් සමාධිය වඩලා තියෙනවා. එතකොට අයංකෝ මහාලි හේතුකෝ අයං පච්චය වේන සත්තා සන්තානීව සුණක්කත්තු ලිච්ඡවි පුත්තෝ දිබ්බානි සද්ධානි. මෙන්න මේක තමයි හේතුව, මේක තමයි පත්‍ය. රජතුමනි සුණක්කත්යන් පිය රූප දකින්න, පිය ශබ්ද නාහන්න. ඇත්තටම බුදුහාමුදුරෝ ඔහුට ඒක නොකියන්නේ, ඔහු අර පෙර කරපු අකුසල කර්මය නිසා, ඔහුට ඒක පත්‍ය විෂය නොවන නිසා. අර මම කිව්වේ විදිනවා ඒ පසේ බුදු කෙනෙකුට විද්දා. ඒ නිසා ඒ අකුසලයට ඔහුට දිව්‍යමය ශබ්ද අහන්න පුළුවන් කම නැහැ. ඒක යාට ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා හොඳයි. එතකොට මෙන්න මේ රජතුමා මෙහෙම හිතනවා. කොහොමද? ඒතාසන් නූන භන්තේ සමාධි භාවනං සච්ච කිරියාය හේතුම් බික්කු භගවතී බ්‍රහ්මචරියන් චරන්ති. එතකොට එයා අහනවා, එයාට හිතනවා මෙන්න මේකට තමයි ස්වාමීන් වහන්සේලා මේ කට්ටිය පැවිදි වෙලා ඉන්නේ. මේකට මොකේද? දිව්‍යමය ශබ්ද අහන්නයි, දිව්‍යමය රූප දකින්නයි, සමාධියක් ඇති කරගන්න තමයි මේ තිරිස මහන වෙලා ඉන්නේ. ඒ නිසා අහනවා, ඒතේසන් නූන භන්තේ සමාධි භාවනං සච්ච කිරියාය හේතුම් බික්ඛු භගවතී බ්‍රහ්මචරියන් චරಂತಿ. ස්වාමීනි, මේ නිසාද ඔබ වහන්සේ ළඟ මේ බ්‍රහ්මචර්යාව මේ උදවිය පුරන්නේ? එතකොට කියනවා, නොකෝ මහාලි, ඒතාසන් සමාධි භාවනා නම් සච්ච කිරියා හේතු බික්කුමයි බ්‍රහ්මචර්යයන් චරಂತಿ. අත්තිකෝ මහාලි, අන්‍යව ධම්මා උත්තරීතරා ච පනීතතරා ච යේසං සච්ච කිරියා හේතුම් බික්කුමයි බ්‍රහ්මචර්යයන් චරಂತಿ. මහාලිය ඔකට නෙවෙයි භික්ෂුන් වහන්සේලා මේ මා කෙරෙහි බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ. ඊට වඩා උත්තරීතර වූද ප්‍රණීතතර වූද සත්‍ය සත්‍ය කිරියාය හේතු සත්‍ය පසක් කිරීමට තමයි භික්ෂුන් වහන්සේලා මා කෙරෙහි බ්‍රහ්මචර්යාව පුරන්නේ. කොයිට වඩා ප්‍රණීතතර වූද? එතකොට අහනවා මේ රජතුමා, කතමේ පන තේ බන්තේ ධම්මා උත්තරීතතරාච පනීතතරාච යේසං සච්ච කිරියාය හේතු බික්ඛු භගවතී බ්‍රහ්මචරියං චරಂತಿ. කොහොමද කතමේ පන බන්තේ ධම්මා උත්තරීතර, කොහොම වූ උත්තරීතර, කොහොම උත්තරීතර, කොහොම පනීතතර සත්‍ය අවබෝධ කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයේ භික්ෂුන් වහන්සේලා බ්‍රහ්මචර්යාව පුරනවද කියලා අහනවා. එන මොන ආකාරයෙන් උත්තරීතර වූ, කුමන ආකාරයෙන් ප්‍රණීතතර වූ ධර්මයක් අවබෝධ කිරීම සඳහා භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ ළඟ බ්‍රහ්මචර්යාව පුරනවද කියලා අහනවා. එතකොට ඉද මහාලි, බික්කු තින්නන් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ හෝති අවිනිපාද ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ අයම්පිකෝ මහාලි ධම්මෝ උත්තරීතරෝච පනීතතරෝච යස්ස සච්චිකිරියාය හේතු බික්කුමයි බ්‍රහ්මචර්යයන් චරಂತಿ. ඒකට අපි මේ සසරට ඇද බැඳලා තබපු සංයෝජන ධර්ම 10ක් තියෙනවා. බැමි 10ක් තියෙනවා. බැමි 10 තමයි මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, මාන උද්දච්ච, අවිජ්ජා කියන මේ දස සංයෝජන ධර්මය. එතකොට මෙහි සඳහන් කරනවා මහලිය, මෙන්න මේ භික්ෂුන් වහන්සේලා මගේ ළඟට ඇවිල්ලා බ්‍රහ්මචර්යාව පුරන්නේ තින්නම් සංයෝජනානම් පරික්ඛයා. මේ සංයෝජන ධර්ම තුනක් සිඳලා දමලා සෝතාපන්නෝ හෝති අවිනිපාද ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ, මේ සෝතාපට්ටි ඵලයට පැමිණීම සඳහා. නියත සම්බෝධි පරායන වූ අවිනිපාත ධම්මෝ අපායට නොවැටෙන, අර චතු අපායේ හිච සෝතාපන්න වුණු කෙනා අපායට වැටෙන්නේ නැහැනේ. ඒ ටික දන්නවනේ. එතකොට නියතය, යාට සම්බෝධිය නියතයි. ඒ කියන්නේ ආත්ම හතකින් හෝ ඊට මෙහා පැත්තේ ආ නිවන සාක්ෂාත් කරනවා. එතකොට අන්න ඒ සත්‍ය පසක් කිරීම සඳහා තමයි භික්ෂුන් වහන්සේලා මගේ ළඟට ඇවිල්ලා බ්‍රහ්මචර්යාව උපුරන්නේ. පුනච පරම්, ඒ විතරක් නෙවෙයි, තවත් කියනවා නම් මහලිය, තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මෝහානම් තනුත්තා සකදාගාමි හෝති සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛසන්ත කරෝති. මේ ඒ විතරක් නෙවෙයි මහලිය, මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයත්, ඒ වගේම කාම රාග පටිග කියන මේ දෙක අර තුන දුරු කළා, කාම රාග පටිග තුනී කරලා සකදාගාමි හෝති සකදාගාමි ඵලය සඳහා තමයි මේ භික්ෂුන් වහන්සේලා මා ළඟට ඇවිල්ලා බ්‍රහ්මචර්යාව පුරන්නේ. එන පුනච පරම් මහලි, ඒ විතරක් නෙවෙයි මහලිය, ඕරම්භාගියානම් සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝක අයම්පීක්කෝ මහලි ධම්මෝ උත්තරීතතරෝච. මහලිය, මේ අර ඕරම්භාගිය සංයෝජන සිඳල දමලා, ඒ කියන්නේ ඕරම්භාගිය සංයෝජන කියමුන, දැන් මේ දස සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඕරම්භාගිය, එකක් තමයි උද්දම්භාගිය. එතකොට මොනවද ඕරම්භාගිය සංයෝජන කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාග පටිග කියන මේවා ඕරම්භාගියයි. ඕරම්භාගිය කියලා කිව්වේ කාම භවයට ඇදලා ගන්නවා. ඒ කියන්නේ එක්ක දිව්‍ය ලෝකයක, එක්ක මනුෂ්‍ය ලෝකයක, මේ එක්ක ඒ කාම භූමියට ඇදලා ගන්න නිසා තමයි ඕරම් භාගිය කියලා කියන්නේ. හැබැයි උද්දම් භාගිය කියලා කියන්නේ එයින් එහාට තමයි ඇදලා ගන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකවලට. හොඳයි. එතකොට අන්න ඒ ඕරම් භාගිය සංයෝජන ධර්ම සිඳලා දමලා අනාවති ධම්මෝ, මේ නැවත උප්පත්ති වශයෙන් නොයන නිසා තමයි අනාවත්ති ධම්ම කියලා කියන්නේ. ඒ කියන්නේ කාම භවයට නැවත ඉපදීම සඳහා නොයන. ඒ කියන්නේ අනාගාමි ඵලය. තස්මා ඉන්නේ සාක්ෂාත් කිරීම සඳහා තමයි, අවබෝධ කිරීම සඳහා තමයි, ඒ සත්‍ය අවබෝධ කිරීම සඳහා තමයි. ඒකයිට වඩා ප්‍රණීතතරයි, උත්තරීතරයි අන්නේ ධර්ම අවබෝධ කිරීම, සත්‍ය අවබෝධ කිරීමට, අවබෝධ කිරීමට භික්ෂුන් වහන්සේලා මගේ ළඟට ඇවිල්ලා බ්‍රහ්මචර්යාව කරනවා. දැන් පළවෙනියට කිව්ව එකට වැඩිය දෙවෙනි එක උතුම්. දෙවෙනි එකට කිව්වට වැඩිය තුන්වෙනි එක ප්‍රණීතතරයි, උත්තරීතරයි. ඊළඟට පුනචපරම් මහාලි බික්කු ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේව සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති අයම්පිකෝ මහාලි ධම්මෝ උත්තරීතතරෝච පණීතතරෝච යස්ස සච්චක්‍රියා හේතුම් බික්කුමයි බ්‍රහ්මචර්යං චරන්ති. තවත් කියනවා නම් මහලිය, ආසවානං කය අනාසවං චේතෝ විමුක්ති, කිලෙස් ධර්මියු දුරු කළා. මොනවද ආසවානං කියන්නේ? ආශ්‍රව ධර්මියු. ආශ්‍රව කියන්නේ මම මේ විස්තර කරලා තියෙනවා කලින්. ආශ්‍රව කියලා කියන්නේ පැහෙන, මඩ වෙච්ච, පල්ලෙච්ච දේවල්. මොනවද ඒවා? කොටස් වශයෙන් බෙදුව හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨා, අවිජ්ජාශ්‍රව, දිට්ඨාශ්‍රව කියලා. ඉතින් මෙන්න මේ පොදුවේ භාවිතා කළොත් කෙලෙස් කියලා කියනවා. එතකොට මෙන්න මේ ආසව ධර්මයෝ ෂේය කරලා චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං, චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, දිට්ඨේව ධම්මේව සයං අභිඥා, මේ ආත්ම භාවයේදීම සයං අභිඥා, මේ තමන්ම දැනගෙන සච්චිකත්තා අවබෝධ සාක්ෂාත් කරගෙන පසක් කරගෙන උපසම්පජ්ජ විහෙරති වාසය කරන්න. මොකක් කරගෙනද? මේ ආත්ම භාවයේදීම චේතෝ විමුක්තිය. ඒ කියන්නේ අර කෙලෙස් ධර්මියෝ දුරු කළා, චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ඇති කරගෙන මේ ආත්ම භාවයේදීම තමා විසින් දැනගෙන අවබෝධ කරගෙන වාසය කිරීමට තමයි භික්ෂුන් වහන්සේලා මාවිත් මා ළඟට ඇවිල්ලා බ්‍රහ්මචර්යාව පුරන්නේ කියලා ප්‍රකාශ කළා. ඉමේ කෝතේ මහාලී ධම්මා උත්තති උත්තරීතරාජ පනීතතරාජ ඒසං සච්චකිරියා හේතුම් භික්ඛූමයි බ්‍රහ්මචර්යං ජරන්ති. මෙන්න මේවා තමයි මහාලිය මේ උත්තරීතර වූ ප්‍රනීතතර වූ ධර්මයෝ භික්ෂුන් වහන්සේලා මාගේ ශාසනයේ බ්‍රහ්මචර්යාව පුරන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ අහනවා කොහොමද? අතිපිපන බන්තේ මග්ගෝ අත්ති පටිපදා ඒතේසං ධම්මානං සච්චකිරියා යති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍ය පසක් කිරීමට අවබෝධ කිරීමට මගක් තියනවද? අත්ති පටිපදා පිළිවෙලක් තියනවද? මොකක්ද අහන්නේ? මේ සත්‍ය පසක් කිරීමට මාර්ගයක් පිළිවෙලක් තියනවද කියලා අහනවා. අත්තිකෝ මහාලී මග්ගෝ අත්ති පටිපදා ඒතේසං ධම්මානං සච්ච කිරියාය කිරියාය ඇති. මහාලිය මගක් තියනවා, පිළිවෙත තියනවා මේ සත්‍ය පසක් කිරීම සඳහා. මොකක්ද? කතමෝ පන බන්තේ බන්ති මග්ගෝ කතමෝ පටිපදා ඒතේසං ධම්මානං සච්ච කිරියාය ඇති. මේ ඒ සත්‍ය පසක් කිරීමට මොකක්ද තියෙන මාර්ගය, මොකක්ද තියෙන පිළිවෙත කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දෙන ආය මේව අරිය වට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වුම් කරනවා. ඊළඟට ඒකදා මහාලි දැන් මේ විදිහට පෙන්වුම් කරලා භාග්‍යවතුන් වහන්සේ කතාවක් කියනවා. මොකද්ද මේ කතාව? බලමු. ඒකදා මහාලි සමයන් කෝසම්බියන් විහරාමි ගෝසිතාරාමේ. මහාලිය මම දවසක් ගෝසිතාරාමේ වැඩ ඉන්නකොට අතකෝ දේප පබ්බජිතා මණ්ඩිසෝච පරිභාජකෝ ජාලියෝච. මෙන්න මේ කියන දෙන්න කවුද? මණ්ඩිස්ස කියන පරිභාජකයාත්, ජාලිය කියන පරිභාජකයාත්, දාරුපත්ති අන්ති කන්තේ වාසේ යේනහන් තේනුප සංකම්මේ මා ළඟට ආවා. ඇවිල්ලා මම සමග කතා බහ කරලා එකත් පසකින් ඉඳගත්තා. එකත් පසකින් හිටගත් ඉඳගත්තු මේ පරිභාජක දෙපළ මෙහෙම ඇහුවා. කොහොමද? කින්නුකෝ ආවුසෝ ගෞතමෝ තං ජීවං තං ශරීරං. මේ ජීවයත් තං ජීවං තං ශරීරං. ශරීරය කියන්නේ ජීවය කියන්නේ එකක්ද? මොකක්ද අහන්නේ? එකක්ද? ජීවයත් හේමද ශරීරයත් හේමද? කියන්නේ ශරීරය ජීවය කියන්නේ එකක්ද කියලා අහන. තේරුණාද? එතකොට අහනවා අඤ්ඤං ශරීරං තං ජීවන් තං ශරීරං. ඒ කියන්නේ ජීවයත් ඒකමද ශරීරයත් ඒකමද කියලා ඇහුවා. උදාහු එහෙම නැත්නම් අඤ්ඤං ජීවන් ජීවේ එකක්, අඤ්ඤං ශරීරන්ති ශරීරය තව එකක්ද කියලා ඇහුවා. තේරෙනවද ප්‍රශ්න දෙක? තේන ආවුස්සෝ ආවුසෝ සුනාත සාදුකම් මනසිකරවත බාසිසාමිති. බුදුහාඳුරුගේ එහෙනම් අහගන්න මම දේශනා කරන්නම් කියලා. ඉතින් උත්තර දුන්නයින් පස්සේ බුදුහාඳුරු මේ විදිහට කියනවා. මුද ඉදා උසෝ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. එවත්නි භාග්‍යවත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ මෙන්න මේ මේ මෙහිමයි අරහං ඉතිපිසෝ අරහං යাদী ගුණ වලින් යුක්තයි. උන්වහන්සේ මුලමෙද අග කලන වූ ධමයක් දේශනා කරනවා. ඒ තස්සීමේ පංච නීවරණේ ඒ ධම දහමක් දේශනා කරනවා. මොන දහමක්ද? මුලමැද අග යහපත් වූ දහමක්. තස්සීමේ පංච නීවරණේ පහිනේ අත්තාති සමුනුපස්සතෝ පාමුජ්ජම් ජායති. එතකොට මෙන්න මේ දහම කවුරු හරි කෙනෙක් මේ දහමට අනුගත වුණොත් එයාට මොකද වෙන්නේ? මුලමැදාක කලණ දහමක් දේශනා කරනවා. ඒ දහමට කවුරු හරි කෙනෙක් පිළිපන්නොත් පිවිසුනොත් එයාට මේ පංච නීවරණ කියන ධර්මියෝ පහීනේ ප්‍රහීන වෙලා යනවා. ඒ පංච නීවරණ ධර්ම ප්‍රහීන වෙනකොට තස්සීමේ පංච නීවරණේ පහීනේ අත්ත්‍ති සමනුපස්සතෝ පාමුජ්ජං ජායති ප්‍රීතිය කියන කාරණාව උපදිනවා. ඒ ප්‍රීතිය උපදින්නේ කොහොමද? පංච නීවරණ යටපත් කිරීමෙන් නැත්නම් පංච නීවරණ දුරු වීමෙන්. එතන ප්‍රමුදිතස්ස පීති ජායති පීතිමානස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. මේ ප්‍රීතියේ පොදුනහම පීතිමානස්ස කායෝ පස්සම්බති. ප්‍රීතියේ පොදුනහම කය මොකද වෙන්නේ කරන්නේ? කායෝ පස්සම්බති මේ පිනා යනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති, මේ පිනාගිය කය සැපේ ඇති කරනවා. සුඛං සුඛ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධි, සැප වූ සුවය සමාධිය ඇති කරනවා. තේරෙනවා නේ? හොඳයි, දැන් අර අහපු ප්‍රශ්නේ මොකද්ද? සිත කප්ප ජීවයයි ශරීරයයි කියන්නේ එකක්මද? එහෙම නැත්නම් දෙකක්ද කියන එක ඇහුවේ. එතකොට මේ දැන් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීති දුක්ඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. සෝ ඉමමේව කායං විවේකජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්පරති. නාස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අපුට්ටං හෝති. ඒ කියලා කියන්නේ මේ යම් කිසි කෙනෙක් මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිත පීති සුඛ සහිත පළවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා. සෝ ඉමමේව කායං, එහෙම වාසය කරනකොට විවේකජේන පීති සුඛේන, මේ ඇති වූ චිත්ත විවේකයෙන් මොකද වෙන්නේ? අභිසන්දේති පරිසන්දේති, මේ ඕලාරික කයම තෙමනවා. මොකෙන්ද තෙමෙන්නේ? පීති සුඛේ. මේ මොන කයද තෙමෙන්නේ? ඕලාරික කයම තෙමෙනවා. පරිසන්දේති හාස්පසින්ම තෙමෙනවා. පරිපූරේති පිරෙනවා. පරිපරති හාත්පසින්ම ස්පර්ශ කරනවා. මොකක්ද ස්පර්ශ කරන්නේ? ප්‍රීති සුඛේ. එතකොට නාස්ස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අපුට්ටං හොති. කිසිම තැනක් ඒ ප්‍රීති සුඛයෙන් නොතෙවරුණු තැනක් නැහැ. මොකේද? ප්‍රථම ධ්‍යානෙදි මොකද්ද ප්‍රීති සුඛයෙන් පිරෙන්නේ? ඕලාරික කය. හරිනේ. සෝ විවේක විවිච්ඡේව කාමේහි ඊට පස්සේ සෙය්‍යතාපි ආවිසෝ උදාහරණයක් කියනවා. දක්කෝ නහාපකෝ, මේ නාන්නෙක්කෝ නාන කෙනෙකුගේ නා අතවැසිය. ඒ කියන්නේ ඔය මේ නානයට සුවඳ විලුම් හදනවා. ඉතින් එහෙම කෙනෙක් හෝ එහෙම කෙනෙක්ගේ අතවැසිය. එයා දැන් මේ නාන කෙනෙකුට සුවඳ විලුම් හදනවා. එතකොට එයා මොකද කරන්නේ? මේ නානු අරගෙන මේ වතුර දමදම පිඩු කරනවා. එතන වතුර ඉසේහෙද පිඩු කරනවා. එහෙම පිඩු කරාම ඒ උදාහරණයක් මම කියන්නේ. එතකොට ඒ හැම තැනම අර පිඩුවේ වතුර බේරෙන්නත් නෙවෙයි, වතුර මේ නොබේරෙන්නත් නෙවෙයි, සම පදමට වතුර එකතු කරනවා. එකතු කරාම මෙහි තියෙන හැම තැනකම වතුර කියන එක තැවරිලා තියෙනවා. අන්න ඒ වගේ මේ ඒව මේවකෝ ආවුසෝ බික්කු, අන්න ඒ වගේ මේ සියලුම අංගපසඟ, ඒ කියන්නේ සියලුම මේ ඕලාරික ශරීරය ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොවුණු තැනක් නැහැ. හැම තැනම ස්පර්ශ කරනවා. කොතනෙදිද? පළවෙනි ධ්‍යානයේදී. යෝනුකෝ ආවුසෝ බික්කු ඒවන් ජානාති ඒවන් පස්සති. එතකොට යම් භික්ෂුවක් මෙන්න මේ විදිහට දැක්කොත් මේ තමන්ගේ ශරීරය ප්‍රීති සුඛයෙන් මේ විදිහට මේ ස්පර්ශ වෙනවා කවුරු හෝ දැක්කොත් කල්ලංනුකෝ තස්සේතං වචනාය තං ජීවන් තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවාති. එතකොට මෙහෙම දැක්කොත් එයාට සුදුසුයිද කියලා අහනවා. ජීවේ තං ජීවන් තං සර ජීවයත් එමය ශරීරයත් එමය. එහෙම නැත්නම් ජීවේ එකක් ශරීරයේ එකක් කියලා කියන සුදුසුයිද කියලා අහනවා. දැන් මේ ශරීරයේ ස්පර්ශකලේ පීති සුඛයෙන් ස්පර්ශකලේ මොන ශරීරයද? ඕලාරික ශරීරය. ඒක දැන් මෙහෙම පීති සුඛයෙන් එහෙම ස්පර්ශ කරාම යාට සුදුසුයිද කියලා අහනවා කියන්න. මොකද්ද? ජීවයත් එකමයි ශරීරයත් එමය. ජීවේ එකක් ශරීරේ එකක්. ඊට පස්සේ මේ දෙන්න උත්තර දෙනවා. කවුද මේ දෙන්න? පිරිවැජිය දෙන්න. ඒ දෙන්න උත්තර දෙනවා කොහොමද? යෝසෝ ආවසෝ බික්කු ඒවං ජානාති ඒවං පස්සති කල්ලන්ත තසේතං වචනාය තං ජීවං තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවාති. එවත්නි යම් මහණෙක් මෙසේ දකීනම් ජීවයත් ශරීරයත් එකක්මයි. හෝ ඒ වෙන වෙන දෙක කැයි හෝ කියනු ඔහුට යුතුය. එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් මෙහෙම දකිනවා නම් එයාට කියන්න පුළුවන් ජීවයත් මේකමයි ශරීරයත් මේකයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවේ එකක් ශරීරේ තව එකක් කියලා කියන්නත් පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ අහංකෝ පනේතං ආවසෝ ඒවං ජානාමි ඒවං පසාමි. මහන්නේ මමත් මේ විදිහටම දකිනවා. අතච 50න් න වදාමි. ඒ උනාට මම කියන්නේ නැහැ. මොකක් කියලාද? තං ජීවං තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා. ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි. හෝ ජීවේ එකක් ශරීරයේ තව එකක් කියලා මම කියන්නේ නැහැ. මම එහෙම දැක්කත් මම එහෙම කියන්නේ නැහැ කියලා මම කියන්නේ. මේ කියන එක තේරෙනවද? ඔව්. මම එහෙම දකිනවා. හැබැයි ඒ උනාට මම ප්‍රකාශ කරන්නේ න වදාමි. දේශනා කරන්නේ මොකක් කියලාද? ජීවයත් ඒකමයි ශරීරය ඒකමයි කියලා. පුනච පරං ආවසෝ බික්කු. දැන් ඔන්න විතක්ක ਵਿਚාර වලින් සංහිඳිලා රූප සමා ඒක සංහිඳිලා අජ්ජත් සම්පාදනං ආධ්‍යාත්මීය සංහිඳීමෙන් චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒුතිය අධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. එතකොට අර විතක්ක ਵਿਚාර සංහිඳීමෙන් ඒ වගේම සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං. විතක්ක ਵਿਚාර නැති සමාධි පීති සුඛ සහිත වූ දෙවනි ධානයේට සමවැදිනව කවුරු හරි කෙනෙක්. සෝ ඉමමේව කායං සමාධිජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපරති නාසකින්චි සබ්භාවතෝ කායස සමාධියෙන් පීති සුඛේන අප්පුටං හෝති. ඒ කියන්නේ මෙහෙම දෙවෙනි ධ්‍යානයට සමවැදුනහම ඒ ප්‍රීති සුඛයෙන් කය ස්පර්ශ නොකරපු තැන නෑ. මොන කයද? මේ ඕලාරික කය ස්පර්ශ නොවුණු තැනක් නෑ. හරි. සේයතාපි ආවුසෝ උදක රහදෝ ගම්භීරෝ. උදාහරණයකට කියනවා දැන් මේ පොකුණක් තියෙනවා. ඒ පොකුණට සතර දිසාවෙම වතුර එන්නේ නැහැ. හැබැයි උල්පතක් තියෙනවා. දැන් උල්පතෙන් වතුර උනනවා. තේරුණාද? එතකොට ඒ උල්පතෙන් වතුර උනනකොට අර දැන් සතර දිසාවෙන් එන්නේ නැහැ. දැන් මේ කියන්නේ ධ්‍යාන සිතක් ගැනනේ. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරයේ මේ ඔක්කොම ඉඳුරන් වහලනේ තියෙන්නේනේ. එතකොට මේකෙන් හතරක් වෙහිලා තියෙන්නේ. කය තියෙනවානේ. කය දැන් තාම මේ ස්පර්ශය. ආ කයනේ මේ දැන් මේ පුරවාලන්නේ. එතකොට ඇස කන නාසය දිව කියන මේ හතර පැත්තම වෙහිලා තියෙන්නේ. ඒක නිසා කියනවා හතර දිසාවෙම පොකුණක් තියෙනවා. ඒ පොකුණට හතර දිසාවෙම වතුර වැටෙන දොරවල් වහලා තියෙන්නේ. හැබැයි උල්පතක් තියෙනවා. ඒ උල්පතෙන් වතුර උන්නවා. ඒ උල්පතෙන් වතුරන උල්පත නම් මොකද්ද? මනස. එතකොට උල්පතෙන් වතුරනවා. ඒකෙන් මොකද වෙන්නේ? අර වැව පුරා දමනවා. එතකොට පොකුණ වැව පොකුණ පුරා දමනවා. එතකොට අර කිසිදු තැනක් නැහැ වැවේ, ඒ වතුර වලින් යට වෙච්ච කිසිදු තැනක් නැහැ වතුර ස්පර්ශ නොවුණු. තේරෙනවා? උදාහරණයකට ඒ විදිහට කියනවා. ඒ වගේ නාස්සකින්ජි සබ්භාවතෝ උදක සීතේ එහෙම කියනවා. එතකොට අන්න ඒ වගේ කිසිදු තැනක් හොයාගන්න බැහැ මේ ශරීරයේ පීති සුඛයෙන් ස්පර්ශ නොවුණු. පුනචපරං ආවසෝ බික්කු පීතියාච විරාගාන, පීතියත් අයින් කරනවා, අයින් කරලා පීතියනුත් වෙන් වෙනවා, වෙන් වෙලා උපේක්ඛා කෝච විහෙරති සතෝ සම්පජානෝ සුකංච කායේන පටිසංවේදී යන්තං අරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමාසුක විහාරී තතියජ්ජානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉමමේව කායන් නිප්පීති කේන සුකේන අභිසන්දේති. එතකොට ප්‍රීතියත් අයින් කරනවා, ප්‍රීතියනුත් වෙන් වෙනවා, වෙන් වෙලා සුඛය සහිත වූ තුන්වෙනි ධ්‍යානට සමවදිනවා. සුඛය ඒකෝදි භාව මේ සුඛයත් උපේක්ෂාවත් කියන දෙක තියෙනවා. මේ දෙක සහිත තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා. එතකොට මේ නිස්ප්‍රීතියෙන් ප්‍රීතියෙන් අයින් වීමෙන් දැන් තියෙන මොකද්ද? සුඛය උපේක්ෂාවයි. දොර සුඛය තමයි දැන් මේ සුඛය නැමැති දෙයින් මේ ශාරීරිය පුරාලනවා කියනවා, තෙමෙනවා කියනවා, හාත්පසින් තෙමෙනවා කියනවා. ඉතින් ඒත් මොන ශරීරයද? ඕලාරික ශරීරය. දොර එහෙම නොපිරුණු තැනක්, නොතෙවරුණු තැනක් නැහැ කියලා කියනවා සුඛේ මේ ශරීරයේ. සෙය්‍යතාපි ආවුසෝ උප්පලනීයං වා පදුම්මනීයං වා, අර වගේම උපුල් හෝ නෙළුම් හෝ තියෙන වැවක් අර විදිහටම සතර පැත්තෙන් වැහිලා, නමුත් උල්පතකින් වතුර උල්පතෙන් වතුර උනනවා. වැවීම තියෙන පොකුණෙම තියෙන උල්පතේ. ඒකට මේ වතුරෙන් වැසුණු හැමතැනම වතුර ස්පර්ශ වෙලා තියෙන. ඒ වගේ ඒව මේවකෝ ආවුසෝ බික්කු ඉම මේව කායන් නිප්පීති ගේන සුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්පරති නාස. ඒ විදිහටම යෝනුකෝ ආවුසෝ බික්කු ඒවං ජානාති ඒවං පස්සති කල්ලනුකෝ තස්ස තේසං තස්සේතං වචනායතං ජීවන්තං ශරීරන්තිව අඤ්ඤං ජීවං අඤ්ඤං සරි. මෙහෙම කෙනෙක් දකිනවනම් දන්නවනම් එයාට සුදුසු විදි කියලා අහනවා. ජීවය එකක් ශරීරය, ජීවයත් එමය ශරීරයත් එමය, ජීවය තව එකක් ශරීරය තව එකක් කියන සුදුසු විදි කියලා අහනවා. එතකොට මේ පිරිවැජ්‍යෝ දෙන්න කියනවා යෝසෝ ආවුසෝ බික්කු ඒවං ජානාති ඒවං පසති කල්ලං තස්සේතං වචනාය තං ජීවං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති වාති. ඒත් සුදුසුයි, එයාට කියන්න පුළුවන් මොකද්ද ජීවය ඒකමයි ශරීරයත් ඒකමයි, එහෙම නැත්නම් ජීවයත් ජීවය වෙන එක ශරීරය වෙන එකක් කියලා කියන්න පුළුවන්. අහංකෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි මම මහන් මේ ඇවැත්නි මේ විදිහට දකිනවා. ඒ වුණාට මම දේශනා කරන්නේ නැහැ මොකක් කියලාද? ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි හෝ ජීවය එකක් ශරීරය තව එකක් කියලා දේශනා කරන්නේ නැහැ. දැන් මේ ටිකක් නෙමෙයි කියන්න ඕනේ. පුනචපරං ආවුසෝ බික්කු බික්කුස සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේව දෝම සෝමනස්ස දෝමනස්සානං අත්තංගමං අදුක්ඛං අසුඛං උපේක්ඛාදති පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ විහෙති සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතින පරිත්තා නිසින්නෝති. මෙන්න දැන් සුඛයක් මුත්තයින් වෙලා මොකක්ද කරන්නේ? පෙර තිබුණු සැප සුඛස්සජ පහනා සැප දුක කියන දෙකෙන් අයින් වෙලා දැන් මොකද? උපේක්ෂා සතියට එනවා. උපේක්ෂා සතිය නැමැති චතුර්ථ ධ්‍යානයට සමවැදිලා වාසය කරනවා. හරියට සුදුරෙද්දක් අරගෙන ඔළුවෙන් ගැටයක් දාලා කකුල් දෙකෙන් ගැටයක් දැම්මොත් සම්පූර්ණ ඇඟම ආවරණය වෙන පරිදි ඔහු ඒ මුළු සුදුරෙද්දෙම වැහෙනවානේ. ඒකට එළියට පේන්න තැනක් නැහැ. එන්නේ වගේ මේ අඟපසඟේ ස්පර්ශ නොවුණු තැනක් නෑ. මොකෙන්ද? උපේක්ෂාවෙන්. ස්පර්ශන උණු තැනක් නෑ කියලා කියනවා. මොන ශරීරයේ? ඕලාරික ශරීරයේ. එතකොට යෝසෝ ආවුසෝ යෝනුකෝ ආවුසෝ බික්කුන් ඒවන් ජානාති ඒවන් පස්සති. එහෙම දැක්කොත් කවුරු හරි කෙනෙක්, මෙහෙම දැනගත්තොත් කවුරු හරි කෙනෙක්, එයාට සුදුසු විදි කියලා අහනවා. ශරීරය එකමයි, ජීවේ එකමයි, ජීවේ තව එකක්, ශරීරේ තව එකක් කියන සුදුසු විදි කියලා කියනවා. එහෙම සුදුසුයි, එහෙම කියන්න පුළුවන් කියනකොට කියන්න පුළුවන්. ඒ ඉතමත් ඕලාරික කය තව මේ නාම රූප ධර්ම, නාම ධර්ම, මේ රූප ධර්ම, ඒක ඕලාරික කය පිරෙන්නේ සුදුසු. එහෙම කියන්න පුළුවන් කෙනෙකුට, බැලූ බැල්මට හිතුව සිතල කියන්න පුළුවන් මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන්. එහෙමනේ. යෝසෝ ආවුසෝ බික්කු ඒවං ජානාති ඒවං පස්සති කල්ලං තේසං වචනාය තං ජීවං තං ශරීරං තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තිවාති. අහංකෝ පනේතං ආවුසෝ ඒවං ජානාති. මහන්නි මේ පැවැත්නි, මම මෙහෙම දකිනවා, මම මෙහෙම දන්නවා, මම දකිනවා. ඒ වුණාට මම නවදා, මම එහෙම කියන්නේ නෑ. කොහොමද? ජීවයත් ඒකමයි, ශරීරයත් ඒකමයි, ජීවය තව එකක්, ශරීරය තව එකක් කියලා මම කියන්නේ නෑ. එනි මෙතෙන් මේක පුනචපරං ආවසෝ බික්කු ඒවං සමාහිතේ චිත්තේන පරිසුද්ධේ පරියෝධාතේ අනංගනේ විගත භූ විගතු විගතුප්ප කිලේසේ මුදු භූතේ කමනී කම්මනීයේ තිතේ ආනෙන්ජප්පතේ ඥාන දස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඒවං පජානාති අයංකෝ මේ කායෝ රූපී. මෙන්න මෙහෙම කවුරු හරි කෙනෙක් ඔන්න දැන් ඔය තමයි කිව්වේ සම්මා සමාධිය චතුර්ථ ධානය සම්පූර්ණ කළා කියලා කියන්නේ සම්මා සමාධිය සම්පූර්ණ කළා කියන එකයි. එතකොට මෙන්න මෙහෙම යම්කිසි භික්ෂුවක් මේ සමාහිත පිරිසුදු සිතින් පරියෝධාතේ දීප්තිමත් වූ සිතින් අනංගනේ විගත භූත විගතූපක් කෙලෙසේ කෙලෙස් පහ වෙලා ගියපු හිතින් මේ මෘදු හිතින් මෘදු හිත ඥාන දස්සනායි විදර්ශනාවට යොමු කරනවා. දැන් විදර්ශනාව කියන කාරණාව දැන් කොතෙන්දද කරන්න පුළුවන් කියලා තේරෙනවා? කොතෙන්දද? සම්මා සමාධිය පරිපූර්ණ වුණාම තමයි විදර්ශනාවක් තියෙන්නේ. දැන් සම්මා සමාධිය පරිපූර්ණ නැතුව විදර්ශනාවක් කරන්න බැ. මොකද මේ කෙලෙස් සහිත මනස තේරෙනවා. එතකොට දැන් තාමත් කෙලෙස් සහිත කෙලෙස් තියෙනවා, හැබැයි පිරිසුදුයි. කෙලෙස් යට වෙලා තුනී වෙලා තියෙන. හරියට උදාහරණයකට කිව්වොත් දැන් පුංචි පුංචි දැල් ගහපු රාමුවකින් මෙහා පැත්තේ අපි ඉන්නවා. එතකොට එහා පැත්තේ කෙනෙක් ඉන්නවා. දැන් එයාව දැකීම දකින්නකොට සම්පූර්ණ පේනවා. පැහැදිලිව පේන්නේ. එතකොට ධ්‍යාන කියලා කියන්නේ යන්නේ ඒ වගේ එකක්. එතකොට මේ ධ්‍යාන චතුර්ථය ධ්‍යානය කියලා කියන්නේ දැන් මේ ටිකක් ලොකු කොටු තියෙන දැලක් තියෙනවා. තේරුණාද? මම මේ උදාහරණයකට කියන්නේ. ඊට පස්සේ ලොකු කොටු තියෙන එකකින් අර පුංචි කොටු වලින් බැලුවට වැඩිය ලොකු කොටු වලින් පැහැදිලිව පේනවා. හැබැයි තාමත් කොටුව තියෙනවා. හොඳයි. එතකොට ඒ චතුර්ථ ධානයට සමවැදුණු කෙනා මේ විදිහේ සමාහිත සිතක් ඇති කරගෙන කෙලෙස් වලින් දැන් ඈත් වෙලා සමාහිත හිතක් ඇති කරගෙන පිරිසුදු දීප්තිමත් වූ හිතක් ඇති කරගන්නවා. මෙන්න මෙතන ඉඳලා තමයි අපි කතා කරන්න ඕන. හොඳයි. දෙනු සූත්‍රය ආරම්භ වෙන්නේ. එතකොට අයංකෝ මේ කායෝ රූපී චාතුම් මහා භූතිකෝ. අන්න එයා දකිනවා. මොකද්ද? අර එයා අර ඒ හිත කොහෙටද නමනවා කිව්වේ? විදර්ශනාවට නැඹුරු කරනවා. අබිනින්නාමේති අබිනී හරති අබිනින්නාමේති නැඹුරු කරනවා ඒ දිහාවට. කොහෙටද? විදර්ශනාවට. එතකොට සෝ ඒවම් පජානාති. එයා මෙහෙම දැනගන්නවා. කොහොමද? අයංකෝ මේ කායෝ රූපී, මේ කය රූපයක් සහිතයි. එතකොට චාතුම්මහා භූතිකෝ මාතා පෙත්ති එක සම්භව, මේ චාතුම්මහා භූතයන්ගෙන් හටගත්ත මව්පියන්ගෙන් එක්වීමෙන් උපදුණු එකක් තමයි මේ ශරීරය. ඕදන කූප ඕදන කුම්මා සූපචයෝ, මේක මේ බත් ඒ වගේම නොයකුත් කැවිලි පෙවිලි ආදිය දාලා පෝෂණය කරන ශරීරයක්. අනිච්චුච්ඡාදන පරිමද්දන බේදන විද්ධංසන ධම්මෝ, මේ අනිත්‍ය ලක්ෂණය නිසා නිතරම මොකද ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද මේ තාම දකින්න ඕනෝලාරේ. ඒ නිසා පිරිමැදුම් කළ යුතු. මොකටද? අර දුඟද නැති කරගන්න පිරිමැදීම් කළ යුතු. අනිත්‍ය නිසා ඒ වගේම වේදන විද්ධංසන ධම්මෝ, ඒ වගේම මොහොතින් බිඳිලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා බිඳෙන විසිරෙන ස්වභාවයෙන් යුක්තයි මේ ශරීරය. බිඳෙන විසිරෙන ස්වභාවයෙන් යුක්තයිනේ. දැන් තමන්ට දරා ගන්න බැරි තරම එකක් ආවොත් බිඳිලා යනවා ශරීරයට, බිඳිලා යනවා, විසිරිලා යනවා නේ. හා එතකොට එහෙම ධර්මයේ වලින් යුක්තයි. ඉදංච පන මේ විඤ්ඤාණං එත්ත සීතං එත්ත පටිබද්ධಂತಿ, මේ විඤ්ඤාණය කියන එකක් මේකෙම läගගෙන තියෙනවා, එල්ලිලා පටිබද්ධ වෙලා තියෙනවා. සෙය්‍යතාපි ආවසෝ මන්වි වේලුරියෝ සබ්බාකාර සම්පන්නෝ తත්‍ර සුත්තං ආවුතං නීලං වා. වේලුමින කියලා මැණිකක් තියෙනවා, වෙරුළුමින කියලා කියන්නේ. ඒක තියෙන්නේ දසසක්විති වත්පුරලා සක්විති රජ කෙනෙක් වෙන කෙනාට තමයි ඒක පහළ වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක බොහෝම ආලෝකයේ සහිත එකක්. එතකොට ඒ ආලෝකයේ සහිත වෙරළු මිනට කවුරු හරි කෙනෙක් සබ්බාකාර සම්පන්නෝ తත්‍ර සුත්තං ආවුතං නීලං වා, මේ නිල් නූලක් හරි මොනෝහරි වර්ණයකින් යුක්ත නූලක්. දැන් ඒ වෙරළු මින කියන්නේ ආලෝකයේ සහිතයි, බොහොම දීප්තියක් තියෙන එකක්. එතකොට කාට හරි කෙනෙකුට මේ නූලක් එක එක පාට නූල් තියෙනවා. එතකොට මේ නූල අර වෙරළු මිනේ ඉලියෙන් කියන්න පුළුවන් මේ නූල මේ පාටයි, නිල් පාටයි, මේ නූල කහ පාටයි, මේ නූල මදටිය පාටයි, ඔය ආදී වශයෙන් කියන්න පුළුවන්. මොකේ ආධාරයෙන්ද? වෙරළු. දැන් ඔක අඳුර තිබුණොත් මොකද කියන්න පුළුවන්? එතකොට තමේනං චක්කුමා පුරිසෝ පච්ච වෙක්කෙය්‍ය අයංකෝ මනි වේරුලියෝ සබ්බාකාර සම්පන්නෝ తත්‍ර සුත්තං ආවුත. එතකොට අන්න ඒ වගේ සමාහිත හිත අර ඥාන විදර්ශනාවට යොමු කරන කෙනාට දැන් මේ වේරුළු මින මොකේද උපමාව? අර සමාධිමත් හිතට. එතකොට අර මේක නිල් පාට, මේක කහ පාට, මේක ඒක තමයි විදර්ශනාව. තේරුණානේ? එතකොට එහෙම මෙහෙම හිත ඒකට යොමු කරනවා. යොමු කරනකොට ඒවං පජානාති අයංකෝ මේ කායෝ රූපී ඉදං චපන මේ විඤ්ඤාණං එත්ත සීතං එත්ත පටිපන්තන්ද. එයාගේ එහෙම දකිනකොට අර සමාහිත සිතින් මේ සමාහිත හිතින් විදර්ශනා කරනකොට එයා දකිනවා මොකක්ද? මේ ශරීරය මෙන්න මෙහෙම එකක්. මව්පියන්ගේ එක්වීමෙන් හටගත්ත, ඒ වගේම නිතර පිරිමැදීම් ලීම් කළ යුතු, අනිත්‍යයට ලක් වෙන, බේද වෙන, විද්ධංසන වෙන ධර්ම වලින් යුක්ත එකක් තමයි මේ ශරීරය. ඒකේ läගගත්තු එක තමයි විඥාණය කියලා මෙහෙම දකින්න. තේරුණා? එතකොට සෝ යෝනුකෝ ආවුසෝ බික්කු ඒවං ඥානාති ඒවං පස්සති කල්ලනුකෝ තස් තේසං වචනායතං ජීවන්තං ශරීර. මෙහෙම දකින්නවනම් කෙනෙක්, මෙහෙම දන්නවනම් කෙනෙක් එයාට සුදුසු විදිහ කියලා අහනවා. මේ ජීවය එකමයි, ශරීරය එකමයි, ජීවය වෙන එකක්, ශරීරය වෙන එකක් කියන්නේ. ඊට පස්සේ මේ දෙන්න කියනවා මොකක් කියලා? සුදුසු. එහෙම කියන්න සුදුසු. ඒ මොකද තාමත් මේ ඕලාරික ශරීරේ පේන තියෙන ඕලාරික ශරීරය ගැන කතා. අහං අහංකෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි අතච පනාහං න වදාමි තං ජීවන්තං ශරීරන්ති අඤ්ඤං. ඒ වුණත් මේ ඇවැත්නි මම කියන්නේ ජීවය ඒකමයි ශරීරයත් ඒකමයි ජීවය වෙන එකක් ශරීරය වෙන එකක් කියලා මම කියන්නේ න වදාමි දේශනා කරන්නේ නැහැ. ඒ වගේම පුනචපරං ආවුසෝ බික්ඛු ඒවං සමාහිතේ චිත්තේ මනෝමය කායං අබිනිම්මිනතාය චිත්තං අබිනීහරති සෙය්‍යතාපි ආවුසෝ පුරිසෝ මුංචම්හා. ඔන්න දැන් මේක කියනවා මේ සමාහිත වූ හිතින් ඊළඟට මනෝමය කායං අබිනිම්මිතනාය මනෝමය කය ඇති කරගන්න මොන හිතින්ද? සමාහිත හිතින් එයාට පුළුවන් මනෝමයකයක් ඇති කරගන්න. තේරුණා? ඒක උදාහරණයක් කියන මෙන්න මෙහෙම කොහොමද? සෙය්‍යතා ව්‍යාවසෝ පුරිසෝ මුංචම්මා ඊසිකා පබ්බාහෙය්‍ය. කියන්නේ හරියට අර කිතුල් පැල දැකලා තියෙනවනේ. ඒ කිතුල් පැලේ කාලේ කවුරු හරි කෙනෙක් මෙහෙම ගොබේ ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? ගහ හැම තියෙද්දී ගොබේ ඇදිලෙනවා. ඒ වගේ තන ගහක වුණත් ඒ කවුරු හරි කෙනෙක් එහෙම ඇද්දොත් ගහ හැම තියෙද්දී ගොබේ ඇදලා ගන්න පුළුවන්. දැන් ඒ ගොබේ නැද්ද රූපවත් බව? අරක තියෙන ස්වභාවය තියෙනවනේ. නේ? තියෙනවා. අන්නේ ඒක තමයි උපමාවට දෙන්නේ. එතකොට අන්නේ ඒ විදිහේ මනෝමය කයක් එයාට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ මනෝමය එතකොට සෝ ඉමම්හා කායං අඤ්ඤං කායං අබිනිම්මිතාති. එතකොට මේ කයෙන් වෙන කයක් හදනවා අබිනින්ද්‍රියක්. ඉන්ද්‍රිය ධර්මිය බිඳිලා නැති. තේරුණාද? ඉන්ද්‍රිය ධර්මිය බිඳිලා නැති මනෝමය කයක් මේකයින් සකස් කරගන්න පුළුවන්. කාටද පුළුවන්? සම්භාවිත සිතක් එක. ආ. එතකොට යෝනුකෝ ආවුසෝ බික්කු එම් කවුරු හරි භික්ෂුවක් මෙහෙම දන්නවා මෙහෙම දකිනවා. එයාට සුදුසුයිද කියලා අහනවා. මොකක් කියන්නද? ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි ජීවය වෙන එකක් ශරීරය වෙන එකක්. එතකොට කියනවා මේ සෝ ආවුසෝ බික්කු එහෙම කියන්න සුදුසුයි කියලා කියනවා. එතකොට එහෙම කියන්න සුදුසුයි. ජීවය තව එක ජීවයත් ඒකම වෙන්න පුළුවන් ශරීරයත් ඒකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවය වෙන එකක් ශරීරය වෙන එකක් කියලා කියන්න සුදුසුයි කියලා කියනවා. අහංකෝ මම මේ ඇවැත්නි මම මෙහෙම දකිනවා. ඒ වුණත් මම කියන්නේ නැහැ කියලා කියනවා. ජීවය ඒකමයි ශරීරය ඒකමයි ජීවය වෙන එකක් ශරීරය වෙන එකක් කියලා කියන්නේ නැහැ කියනවා. එතකොට පුනචපරං ආවුසෝ බික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ඉද්දිවිධාය චිත්තං අබිනීහරති. මේ සෙය්‍යතාපි ආවුසෝ ධක්ඛෝ. ඔන්න දැන් ඊළඟට සමාහිත හිත යොදා ගන්නවා, නැඹුරු කරනවා, යොදවනවා මොකේටද? ඉද්දිවිධාය ඉර්ධි ඇති කර ගැනීම සඳහා යොදනවා. අබිනිහරති නැඹුරු කරනවා. සෙය්‍යතාපි ආවුසු උදාහරණයකට කියන කොහොමද? දක්කෝ කුම්භකාරකෝ කුම්භකාරකන්තේ වාසීවා සුපරිකම්මකතාය මත්තිකාය යං යදේව. මේ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකුගේ අතවැසියෙක් හොඳට අනාගත්තු මැටි තියෙනවා. හොඳට අනාගත්තු මැටි වලින් කැමැති උපකරණයක් වේන භාජනයක් වේන ඒ කැමැති උපකරණය භාජනය කැමැති විදියට සකස් කරගන්නවා, හදාගන්නවා. ඒව මේවකෝ ආවුසෝ බික්කෝ සමාහිතේ චිත්තේ ඉද්දිවිධාය චිත්තං අබිනීහරතිසෝ අනේක විහිතං ඉද්දිවිදං පච්චුන්නු හෝති යාව බ්‍රහ්ම ලෝකෝ විකායේන වසං වසති. ඔන්න එයත් මොකද කරන්නේ? මේ සමාහිත හිත ඇති කරගෙන මොකද්ද කළේ? මනෝමය කය මේ කයෙන් මනෝමය කය ඇති කරගත්තා. එතකොට දැන් යාට පුළුවන් මොකක්ද කරන්න? කැමති අර මැටි ටික අනාගත්තු කුඹල් කඩුවට කැමති කැමති භාජන හදනවා වගේ කැමති කැමති විදිහේ ඒවා හදන්න පුළුවන්. එතකොට දැන් එයාට පුළුවන් මෙන්න මේ මනෝමය කයින් කොහොමද බ්‍රහ්ම ලෝකය පව වසංගී පවත්තන්න පුළුවන්. ඒ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයේ පව තරණය කරන්න පුළුවන්. මොකෙන්ද? මනෝමය කය. හොඳයි. එතකොට ඒක හැබැයි තාම රූපයක් තියෙනවා. සහිතයි. එතකොට යෝනුකෝ ආවුසෝ බිකු ඒවං ජානාති ඒවං පස්සති කල්ලනුකෝ තස්සේතං වචනා. මෙහෙම කෙනෙක් කළොත් මෙහෙම දකින්නවනම් මෙහෙම දන්නවනම් කොහොමද මේ සමාහිත හිතින් ඉර්ධිවිද හැකියාවන් ඇති කරගන්න කෙනෙක් අර හරියට කුඹල් කරුවේ මැටි සකස් කරගත්තේ කැමැති කැමැති භාජන හදනවා වගේ සමාහිත වූ හිතින් මනෝමය කයක් මවාගෙන දැන් මේ මවාගෙන එයාට බ්‍රහ්ම ලෝකය පවා වසඟයට ගන්න පුළුවන් නම් එහෙම දකින්නවා නම් කෙනෙක් එතකොට එයාට සුදුසු විදිය කියලා අහනවා ජීවය තව එකක් ශරීරය තව එකක් කියලා හිතන්න නැත්තම් ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි කියලා කියන්න කියනවා එහෙම සුදුසුයි නේද මම ඇවැත්ති මම එහෙම දකින්නවා මම දන්නවා ඒ වුණාට මම දේශනා කරන්නේ ජීවය එකක් ශරීරය තව එකක් හෝ ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි කියලා මම දේශනා කරන්නේ නැහැ කියනවා. පුනජපරං ආවුසෝ බික්කු ඒවං සමාහිතේ චිත්තේ දිබ්භාය සෝත ධාතුයා චිත්තං අබිනීහරති සෝ දිබ්භාය සෝත ධාතුයා උභෝසද්දේ සුනාති දිබ්බේච මනුස්සේච. එතකොට මෙන්න මේ සමාහිත හිතින් හිත යා යොමු කරනවා මොකද දිබ්බ චක්කු ඇති කරගන්න දිබ්බ සෝතේ ඇති කරගන්න. ඒ කියලා කියන්නේ දිවස සහ දිව කන දිවිමේ කන. ඒ කියන්නේ උභෝසද්දේ සුනාති මනුෂ්‍ය සද්දය අහන්නත් පුළුවන් දිව්‍ය සද්දය අහන්නත් පුළුවන්. ඒකට උදාහරණයක් කියනවා කොහොමද දුර ගමනකට පිවිසුණු කෙනෙක් ඉන්නවා අද්දාහන මග්ග පටිපන්නෝ. එයාට සෝ බේරි සුනේය බේරි සද්දම්පි බෙර සද්දයක් ඇහෙනවා. එතකොට ඒවමස බේරි සද්දෝ ඉතිපි ඒව මේවකෝ ආහුස. එයා ඊට පස්සේ දැනගන්නවා මේක බෙර සද්දයක් ඇහෙනවත් එයා දන්නවා මේක බෙර සද්දයක්. එය දුර ගමනකට යන මිනිස්සෙකුට බෙර සද්දයක් ඇහෙනවා. මේ බෙර සද්දය ඇහෙනකොට අනිස් සද්ද අතරේ යාට අඳුර ගන්න පුළුවන් මේක බෙර සද්දය කියලා. අන්න ඒ වගේ අර ශබ්ද මිනිස් දිවේ ශබ්ද අතරේ යාට අරක විශේෂයෙන් අඳුර ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මිනිස් දිවේ ශබ්ද අතරේ යාට පුළුවන්කම ලැබෙනවා මොකක් කරන්නද? අර දිව්‍ය සද්දය තේරුම් අවබෝධ කරගන්න. එතකොට අවසෝ බික්කු ඒවන් සමාහිතේ චිත්තේ දිබ්භාය සෝත ධාතුයා චිත්තං අබිනීහරති සෝ දිබ්භාය සෝත ධාතුයා උභෝසද්දේ සුනාති දිබ්බේච මනුසේච යේ දූරේ සන්තිකේ. දුර එකත් ළඟ එකත් දිව්‍යමය සද්දය මේ විදිහට අහන්න පුළුවන්. කොහොමද? අර සමාහිත හිතක් ඇති කරගෙන මනෝමය කයක් ඇති කර මනෝමය කයක් ඇති කරගෙන ඒ කය මනෝමය කය මොකද කොහොමද විමු කරන්නේ මේ දිව්‍ය ශබ්ද අහන්න දිව්‍ය මනුස්ස ශබ්ද අහන්න යොමු කරවන්න පුළුවන්. ඒතර මෙහෙම කෙනෙක් යොමු කරනව නම් දැන් මේ මනෝමය කය හදාගත්ත කොහොම මොකෙන්ද ඕලාරික කය ඇසුරු කරගෙන. ඒතකොට එයාට ඒකයි කිව්වේ අබිනින්ද්‍රියෝ කිව්වේ දැන් ඇහින් අහන්න පුළුවන් අහන්න පුළුවන් දකින්න පුළුවන්. ඒක නිසා තමයි ඉන්ද්‍රිය බිඳිලා නැහැ කියලා කියන්නේ. එතකොට දිබ්බේව මනුසේ ඊදුරි සන්තික දුර වුණත් ළඟ වුණත් එයාට ඒ දිව්‍ය මනුස ශබ්ද අහන්න පුළුවන්. මෙහෙම කෙනෙක් දන්නවනම් දකින්නවනම් එයාට සුදුසු විදිහ කියලා අහනවා. ජීවය මේකමයි ශරීරය මේකමයි දිව්‍ය වෙන එකක් ශරීරය තව එකක් කියලා කියනවා. කල්පනා කළා ඒ පිළිවෙලිය කියනවා ඒ සුදුසුයි. ඒත් කියන්න පුළුවන් ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි කියලා කියන්නත් පුළුවන්. එතකොට ඇයි තාම තියෙනවනේ මෙතන රූපයක්. රූපයක් තියෙනවා. ඒ නිසා ඒකට කියන්න පුළුවන් ජීවයත් මේකමයි ශරීරයත් මේකමයි. ජීවය එකක් මේ රූපය තව එකක් කියලා කියන්න පුළුවන් නේද? තාම පුළුවන් එකක් කියන්න. එතකොට එහෙම කියනවා මහා ඇවැත්නි මම මෙහෙම දකින්නව දන්නවා කියනවා. ඒ වුණත් මම කියන්නේ නැහැ කියනවා මොකක් කියලා. ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි ජීවය තව එකක් ශරීරය තව එකක් කියලා. පුනජපරං ආවුසෝ බික්කු ඒවන් සමාහිතේ චිත්තේ චේතෝපරිය ඥානං චිත්තං අබිනීහරති. ඔන්න ඊළඟට මේ සමාහිත හිත මනෝමය කය ඇති කරගෙන ඒ මනෝමය කයෙන් මනෝමය කයේ සමාහිත හිත මොකේටද යොමු කරන්නේ? චේතෝපරිය ඥානං චිත්තං අබිනීහරති. චේතෝපරිය ඥානය ඇති කරගන්න. චේතෝපරිය ඥානය කියලා කියන්නේ අනුන්ගේ හිත දකින්න ඥානය. අනුන්ගේ හිත කියවන ඥානය. එතකොට ඒක සඳහා හිත නැඹුරු කරනවා කියනවා. එතකොට දැන් මේ කරන්නේ ඕලාරික කයෙන්ද? නෑ, මනෝමය කය භාවිතා කරගෙන පවතින සිටි. එතකොට නම් පරපුග්ගලානං චේතසෝ චේතෝ පරිච්ච සෝ පරසත්තානම් පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති අවිමුත්ත චිත්තං වා අවිමුත්ත චිත්තන්ති පජානාති. මේක සරාගී හිතක්ය විමිදුන් නැති හිතක්ය කියලා දැන ඒ හිතක් උපදිනකොට යාට දැනගන්න පුළුවන්. දැන් මේක චේතෝ පරියඥාන. ඒ කියන්නේ තමන්ගේ හිතේ නෙමෙයි වෙන කෙනෙකුගේ හිතේ තියෙන එකක් දකින්න පුළුවන්. දැන් උදාහරණයකට කතා පුංචි කතාවක් කිව්වොත් ලංකාවේ හිටිය රහතන් වහන්සේ නමක්. ඉතින් මේ රහතන් වහන්සේ තමන්ගේ සාමණේර ස්වාමින්වහන්සේ කිව්වා ඔය ගමට පින්ඳපාත යන්න එපා. ඊට පස්සේ මේ ස්වාමින්වහන්සේ ධ්‍යාන උපදවාගෙන හිටපු ස්වාමින්වහන්සේ කෙනෙක් පොඩි හාමුදුරුවෝ උනාට. ඊට පස්සේ මම මෙච්චර මට ධ්‍යාන තියෙනවා මම මේ ලොකු හාමුදුරුවෝගෙන මට මේ යන්න එපා කියලා මේ මම යන්න ඕනි දවස කියලා පින්ඳපාතේ ලොකු හාමුදුරුවන්ගේ අහෝවාදිය කඩ කරලා පින්ඳපාතේ ගියා. දැන් මේ ලොකු හාමුදුරුවෝ චේතෝපරිය ඥානය තියෙන කෙනෙක්. ඊට පස්සේදී උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේදී ගියාම ඔන්න දම් බෙදන්නා ලස්සන ගෑනු ළමේ. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේට බොහොම හිත ඇදී ගියා. පස්සේදී මොකද කරන්නේ? දැන් මේ රූපය බොහොම හිතට කාවැදුනා. පස්සේදී කලේ මේ ලොකු ස්වාමීන් වහන්සේ මුලින් කියනවා ඔය ගමට පිටපාද යන්න එපා. උඹට තනිය හැකින් ඉන්න වෙනවා. හරිද? ඊට පස්සේ දැන් පිටපාතේ ගියා. පස්සේදී මෙහෙම මේ රූපය දැක්කා, වාසී වුණා. ඊට පස්සේ මම සිවුරු ඇරලා විවාහ වුණා. පස්සේදී දැන් කර්මාන්තයක් කරනවා. දැන් මේ බොහොම දුප්පත් වුණා. කර්මාන්තයක් හරියට ඉගෙනගෙන තිබුණේ නැහැ. එතකොට මොකද කරන්නේ? දැන් අර අනිත් භාර්යාවරු මේ වැඩ කළා කෑම වෙලා වෙදි අනිත් භාර්යාව පුරුෂයන්ගේ භාර්යාවරු ඉතින් කෑම හදලා එවනවා, කෑම අරගෙන එනවා. මෙයාට හැමදාම ගේන්නේ මොනවා හරි අර ඝන ගොරෝසු ආහාරය. ඊට පස්සේ දවසක් දැන් මෙයා මේ කරන්නේ යකඩ වැඩ. එතකොට මොකද්ද මේකම හැමදාම කන්න පුළුවන්ද කියලා. දැන් මේ එයාට ධ්‍යාන බලයෙන් මේ චන්ද්‍රයාව ස්පර්ශ කිරීමේ හැකියාව තිබිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට මේක හැමදාම කන්න පුළුවන්ද කියලා මේ ඔක්කොම විසික් කරලා මොකද වුනේ? අර කාන්තාවටත් කේන්ති ගිහිල්ලා මගේ මතකේ හැටියට ඊට පස්සේ මොකක් හෝ හේතුවකින් අර යකඩයක් ඇවිල්ලා ඇහි වැදුනා. ඒ එතන ඇති වූ රණ්ඩුවේ ඊට පස්සේ මතක් වුණා ලොකු ස්වාමීන් වහන්සේ මේක තමයි කිව්වට තැනිය හැකින් ඉන්න වෙනවා, මේකට පින්ඳ පාතේ යන්න එපා කියලා. අන්නේ වගේ ඔය මම උදාහරණයක් කිව්වේ චේතෝපරිය ඥානය. ඒක අර සමාහිත වූ හිතින් අර උඹල්කරුවා යම් යම් කැමති දේවල් කරනවා වගේ මේ චතුර්ථ ධ්‍යානෙ උපදවාගෙන හිත සමාහිත කරගත්තොත් ඒ හිතින් බොහෝ දේ කරන්න පුළුවන්. එතකොට හරියට උදාහරණයක් කියන කොහොමද? සේයතාපි ආවසෝ ඉත්තිවා පුරිසෝවා අදාසෝවා උදකප්පත්තේ සකම් මුඛ නිමිත්තම් පච්ච වේහුමානෝ සකින්නම්. ඔන්න කවුරු හරි පිරිමියෙක් හෝ ගැහණු කෙනෙක් හෝ මේ කැටපතකින් හෝ වතුර බඳුනකින් මුහුණ බලනවා. එහෙම බලනකොට මේ කැටපත මේ එයාට දකින්න පුළුවන් මොකද්ද සකිනිකංවා මෙතන කැලලක් තියෙනවා. මෙතන කැලලක් නැහැ. මෙතන මේ විදිහේ ස්වභාවයෙන් යුක්තයි. මෙතන මේ විදිහේ ස්වභාවයෙන් යුක්තයි කියලා මූණ හොඳට දැක ගන්න පුළුවන්. ඒව මේවකු ආවුසෝ බික්කු ඒවන් සමාහිතේ චිත්තේ චේතෝපරිය ඥානාය චිත්තං අබිනීහරති සෝ පරසත්තානම් පරපුග්ගලානම් චේතසා චේතෝ පරිච්ච පජානාති සරාගං වා චිත්තං සරාගං චිත්තං ච පජානාති අවිමුත්ත චිත්තං වා. මේ විදිහට දැක ගන්න පුළුවන් කොහොමද හරියට අර කැටපතකින් මූණ බලනවා වගේ අනිත් කෙනාගේ හිත දැක ගන්න පුළුවන් කොයි පැත්තරන හිත නඹුරු කළොත්ද අර සමාහිත වූ හිත. දැන් සමාහිත වූ හිත කියනකොටම අර මනෝමය කයත් එක්ක තියෙන හිතයි. ඒ හිත යොමු කරන කොහෙදද චේතෝපරිය ඥානය අනුන්ගේ හිත දැන ගැනීම දෙසට යොමු කරනවා. මේක දියුණු කළ යුතු හැකියාව. මේක සියලුම දෙනාට කරන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ දියුණු කිරීම. දියුණු කළොත් තමයි පුළුවන්. එතකොට එහෙම උදවිය මේ සාසනේ ඉඳලා තියෙනවා. අපි ලංකාවෙත් වැඩ ඉඳලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම කෙනෙක් අර චේතෝපරිය ඥානයත් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තත් එයා යෝනුකු ආවුසෝ බික්කු ඒවං ඥානති මෙහෙම දන්නවා මෙහෙම දකිනවා. එයාට සුදුසුයිද කියලා අහනවා. මේ ජීවේ එකක් ශරීරේ තව එකක් කියලා කියනවා. යම් ජීවේත් ඒකමයි ශරීරයත් ඒකමයි කියලා සුදුසුයි කියලා කියනවා. එතකොට ඇවැත්නි මම එහෙම දකිනවා කියන ඒ උනාට මම කියන්නේ නැහැ කියලා කියන මොකද්ද ජීවයත් ඒකමයි ශරීරයත් එහෙන ජීවේ තව එකක් ශරීරේ තව එකක් කියලා. පුනචපරං ආවුසෝ බික්කු ඒවං සමාහිතේ චitte පුබ්බේ නිවාස නානුසති ඥානාය චිත්තං අබිනීහරතේ. එතකොට සෝ අනේක විಹಿತං පුබ්බේ නිවාස නානුසති අනුස්සරති සියති දැන් ඒක જાතින්. එතකොට අර සමාහිත වූ හිත එයා යොමු කරන මොකේටද පුබ්බේ නිවාස නානුසති ඥානය යොමු කරනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ පෙරවිසු කඳ පිළිවෙත. තමන් මේ විසුපු පෙර කඳ පිළිවෙත දැනගන්නා නුවණ. එතකොට සෙය්‍යති දං කොහොමද එක જાතියක් එක ආත්මයක් එහා පැත්තට දකින්න. එහෙම නැත්නම් සංවට් අනේක જાති බොහෝ જાතින් ආපස්සට දකින්න. එහෙම නැත්නම් සංවට්ට කල්පයක් විවට්ට කල්පයක් කියන ලොකු කාලයක් නේ. එහෙම කල්ප ගණන් ආපස්සට දකින්න හිත යොමු කරන්න පුළුවන් කියන ඒවන් නාමෝ මෙන්න මේ නමින් ඒවන් ගොතෝ මේ කුල ගෝත්‍රයේහි මම මෙන්න මේ විදිහට ඉපදිලා හිටිය කියලා කියන්න තරම් සකාරං ආකාර සහිත උද්දේශ සහිතව කියන්න හැකි තරමේට පුබ්බේ නිවාසානුස්සතිය දියුණු කරගන්න පුළුවන්. එතකොට යෝනුකෝ කවුරු හරි කෙනෙක් මෙහෙම ඇති කරගෙන ගත්තොත් එයාට සුදුසුයිද කියලා අහනවා. මොකද ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි ජීවය තව එකක් ශරීරය තව එකක් කියලා කියන. තාම සුදුසුයිද? ඈ තාම සුදුසුයි. එතකොට දැන් මට මෙතන කියලා දෙන්න ඕන මනෝමය ශරීර කයයි අරූපී මං කියවලේ ආත්ම පටිලාභයන් තුනක් තියෙනවා. ඒ තුනෙන් මට කියලා දෙන්න ඕනේ ඕල්හාරි ගත්ත පටිලාභය තේරෙනවා. මනෝමය අත් පටිලාභය අරූපී අත් පටිලාභය කියන එක. එතකොට යෝසෝ පුනචපරං ආවුසෝ බික්කු ඒවං සමාහිතේ චිත්තේ සත්තානං චතුූපපාත ඥානං චිත්තං අබිනීහරති සෝ දිබ්බේන චක්කුණා සත්තේන පස්සති. ඊට පස්සේදී අර සමාහිත හිත එයා යොමු කරනවා කියනවා. කොහෙටද? චුති උප්පත්ති ඥානය ඇති කරගන්න. චුති උප්පත්ති ඥානය කියලා කියන්නේ සද්දය මෙතන මෙහෙම උපදිනවා. මෙතනින් චුත වෙනවා. මෙතන ගිහිල්ලා උපදිනවා. ඒ සත්‍යය එතන උපදිනවා. එතනින් ගිහිල්ලා මෙතන උපදිනවා කියලා කියන්න තරමේ හැකියාව ඇති කරගන්න පුළුවන්. එතකොට සෙය්‍යතාපි ආවුසෝ ඒ කොහොමද කියලා අහනවා. පබ්බත සංකේ උදක රහදෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ තත්ත චක්කුමා පුරිසෝ තීරේ ටිතෝ පස්සෙය සිප්පි සම්බුකම්පි සක්කර කට්ටලම්පි මච්ච ගුම්බම්පි චරන්තම්පි තිට්ටන්තම්පි තස්ස ඒව මස අයංකෝ උදක රහදෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ තත්‍රිමේ විවිධයට කියනවා. කඳු මුදුනක විලක් තියෙනවා. ඒ කඳු මුදුනේ තියෙන විලේ විප්පසන්නෝ වතුර කැළඹිලා නැහැ කියනවා. කඳු මුදුනක විලක් තියෙනවා, ඒ විලේ වතුර කැළඹිලා නැහැ කියනවා අනාවිලෝ. තත්ත චක්කුමා පුරිසෝ ඇස් තියෙන මිනිසෙක් තීරේ තිත්තු ඒ තීරේහි ඒ පොකුණු තීරෙහි ඉන්නවා. ඒ කියන්නේ පොකුණු අද්දර ඉන්නවා. එතකොට එයා දකින්නවා දැන් වතුර බොහොම පැහැදිලිනේ. එයාට පේනවා මොකද්ද ඊට පස්සේ ය සිප්පි සම්බුකම්පි සිප්පි කටු දකින්නවා. වතුර පැහැදිලි වුණාම පේනවද එහෙම? පේනවා. එතකොට සක්කර කට්ටලම්පි. එතකොට අර සක්බෙල්ලෝ දකින්නවා කියනවා. මත්සියෝ දකින්නවා කියනවා. එතකොට ඉන්න තියෙන ඇවිදින මේ තියෙන චරම්පි හැසිරෙන මත්සියෝ දකින්නවා කියනවා. අර තියෙන සිප්පි කටු හක් ගෙඩි ඒ වගේම හැසිරෙන මත්සියෝ දකින්නවා කියනවා. ඒව මස අයංකෝ උදගරහදෝ අච්චෝ විප්පසන්නෝ අනාවිල තත්‍රිපේ සප්පි සංවි සක්කර කට්ටලාමි මච්චු ගුණේ තරන්ති තිට්ටන්ති පි ඒව මේවකෝ ආවසෝ බික්කූ සමාහිතේ චිත්තේ ආසවහනං කයඥානං චිත්තං අබිනීහරන්ති අබිනින්නා මේති සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති අයං ආසවං ආසව කයනි ආසව නිරෝධගාමිනී පටිපදායික යථාභූතං පජානාති. හොඳයි, දැන් මොන දැන් මෙයාට තේරෙනව මොකද්ද මේ සමාහිත හිතින් බැලුවාම අර වැව්වයිනේ අර පොකුණයි නින්දගෙන බැලුවාම එයාට පේනවනේ මෙතන සිප්පි කටු තියෙනවා, මෙතන හක්බෙල්ලෝ ඉන්නවා, මෙතන මත්සෝ මේ හැසිරෙනවා කියලා එයාට පේනවා. අන්න ඒ වගේ එයාට දැන් මේ ලෝකයේ පිළිබඳව, ලෝකයේ කියන්නේ මේ ශරීරය පිළිබඳව, මේ මනෝමය කයත් මේ ඕලාරික කයත් පිළිබඳව තේරෙනවා. මොකද්ද මේ තියෙන්නේ මේක, මේ තියෙන්නේ මේක කියලා විනිවිද පේනවා. අන්න එතකොට එයා මොකද්ද කරන්නේ? ආසවාණං කය ඥාන. මේ දකින්න එකත් කෙලෙසයක් කියලා, මේ දැකීමත් කෙලෙසයක් බව දැනගෙන ඒ කෙලෙස් දුරු කරන පැත්තට අර සමාහිත හිත යොදවනවා. තේරුණා? ආසවාණ ආසව නිරෝධගාමි පටිපදා යථාභූතං පජානාති. අන්න එහෙම කළා යෝ සෝ ඉදං දුක්ඛන්ති. මේක දුක. මොකද්ද දුක? මේ විදිහට බල බල ඉන්න එකත් මේකත් දුක. ඇයි ඒක? ඒකත් දුක. ඒකත් පැවැත්මක් නේ. ඒකත් දුක. ඒ නිසා යථාභූතං පජානාති. මේක මෙන්න මේක දුකක් කියලා ඒ දකිනවා. එතකොට මේ බුදුහාමුදුරු මේ ඇත්තරම මේ අර බෝධි මූලයේ කරපු පරීක්ෂණය මේ කියන්නේ. එතකොට අයං ආසව නිරෝධගාමිනී පටිපදා. මෙන්න මේක තමයි කෙලෙස්, මේක තමයි මේකෙන් අත්මිදෙන්ට තියෙන මාර්ගය කියලා ආශ්‍රවයෝ කෙලෙස් ධර්මය දුරු වෙන මාවතට අර සමාහිත හිත යොදවනවා. යොදවලා මේක තමයි දුක, මේක තමයි දුකෙන් අත්මිදීම කියලා දැනගන්න. තේරුණාද? එතකොට තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති. මෙහෙම දැනගෙන කාමාශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරනවා, භවආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරනවා, අවිජ්ජාශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරනවා, විමුත්තස්මින් විමුත්තමීති ඥානං හෝති. මේ වගේ මිදුනා කියලා ඥානයක් ඇති වෙනවා. ඒකෙන් මිදුනහම එතකොට කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති. මට තවත් මින් ඉදිරියට කරන්න දෙයක් නැහැ කියලා දැනගන්නවා. ඒ ඥානෙට දැනනවා. හොඳයි. එතකොට සෝ යෝකෝ ආවුසෝ බික්කු ඒවන් ජානාති ඒවන් පස්සති කල්ලන්නකෝ තස්සේතම් වචනාය තංජීවන්තන් ශරීරන්තිවා අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරන්තිවා. මෙහෙම කෙනෙක් දැක්කොත් මෙහෙම ශේකලොත් කිලිස ධර්මියෝ මේ විදිහට දැකලා මේක මේක මෙහෙමයි මේක මෙහෙමයි මේම මෙහෙමයි කියලා දැනගෙන දැකගෙන එයා ආශ්‍රවයෝ ශේකලොත් එයාට සුදුසු විදිහ කියලා අහනවා. මේක මේක තමයි මේක ජීවයත් මේකමයි ශරීරයත් මේකමයි ජීවේ වෙන එක ශරීරය වෙන එකක් කියන්නේ සුදුසු විදිහ කියලා අහනවා. සුදුසු විදිහ ආ ඒයි එයා නිවැරදි ලෙසට ඒක දැකලා තියෙන්නේ. දැන් කෙලෙස් ධර්මියෝ තියෙනකන් තමයි අර මොකක් තියෙන්නේ ශරීරය. ආ එතකොට දැන් ආශ්‍රයෝ ශ්‍රය වුණාම චේතෝ විමුක්තියෙහි යාට ඕලාරික ශරීරයක්වත් මනෝමය ශරීරයක්වත් නැහැ. දැන් මට මෙතන පෙන්වන්න ඕනේ මොකද්ද අරූපීයත් පැටිලාද? දැන් රූ මනෝමය ශරීරයක් තේරෙනවානේ. මනෝමය ශරීරය කියන්නේ චතුර්ථ අධ්‍යානියට සමවැදිලා එතනින් හදාගන්නවා. ඔව් එතනින් ඇති වෙන ඇති කරගන්න පුළුවන් එකක් තමයි මනෝමය ශරීරය කියලා කියන්නේ. ඒකත් අර අර ගුණේම තියෙනවා. මොන ගුණේද? ඕලාරික ශරීරයේ ගුණේම තියෙනවා. ඒ කියන්නේ ඒකට ආහාර ඕන නැති වුණාට, ඒ කියන්නේ මේ හපල කන ඒ ආහාර ඕන නැති වුණාට ඒක අර ගුණයෙන් හැදිලා තියෙන්නේ. මොන ගුණයෙන්ද? අර පට්ඨ වියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හේතුවෙන් හටගත්තේ. ඒක අර ස්වභාවයේ තියෙනවා. තුනම තියෙනවා. තියෙන හැබැයි ගොරෝසු භාවයෙන් නෙවෙයි. ඒකයි ඕලාරික කිව්වේ. මේක මනෝමය අබිනි මන් ඒ කරගත්තු එක. ඒත් මෙතන තින්නේ අර තියෙන කම්ම. ඕලාරික කය පවතිනකම් තමයි තියෙන්නේ. තියන්නේ. ආ එතකොට දැන් මොකද්ද මෙතන අරූපීයත් පැටලාවේ? නිවන අවබෝධ කරගන්න. දැන් අපි කියවනේ අරූපී මේ අරූපී සංඥාමය අයන් අරූපෝ වත්ත පටිලාභ. ඒකට රූපයක් නෑ හැබැයි සංඥාවක් තියෙනවා. දැන් එයා අර සමාහිත හිත ඇති කරගත්තනේ. එතකොට එයාට ඒක තමයි මේ සමාහිත හිත ඇති කරගෙන එයාට මනෝමයකයක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට එයාට තව පුළුවන් මෙන්න මේ අහවල් කුල ගෝත්‍රේ අහවල් තැන මං ඉපදිලා හිටිය කියලා ආපස්සට දකින්න පුළුවන්. ඒ දකින්නේ රූපේ භාවිතා කරගෙන නෙවෙයි. මං කියන එක තේරුණා? එතන හරි. හැබැයි එතන අන්න එක. එතන රූපයක් නැහැ. එතන තියෙන්නේ සංඥාවක් විතරයි. තේරුණා? එන්න ඒක තමයි කියන්නේ මොකක් කියලාද? ඒකත් කෙලෙස් වලින් පිරුණා. ඒකත් කෙලෙස් සහිතයිනේ. ඒක නිසා බුදුහාරෝ කියන පොට්ටපාදය මම මේ තුනේම ප්‍රහාණයට ධර්මයේ කියනවා. තේරුණා? දොඩ අරග මම මේ අහවල් කුල ගෝත්‍රේ අහවල් තැන අහවල් විදිහට හිටිය කියලා දකින්නේ ඒක ඇති කරගන්නේ ඒක මේ විදිහට දකින්නේ ඥානයකින්. එතකොට ඒක අරූපී. තේරුණා? හැබැයි සංඥාව සහිතයි. එතකොට ඒකට කියන මොකක් කියලාද? මේ තුනම තියෙන්නේ මොකක් තියෙන කන්ද? මේ නාම රූප දෙකේ අවිද්‍යාව තියෙන කන්ද. නාම රූප දෙකේ අවිද්‍යාව කවුරු හෝ කෙනෙක් පිරිසිඳ අවබෝධ කළොත් අවිද්‍යාව දුරු කරන මේ තුනේම ප්‍රහාණය සිද්ධ වෙනවා. තේරුණා? හොඳයි. එතකොට මේ සූත්‍රයේ අවසානම පිටුව මේ යෝකෝ ආවුසෝ එවම් බික්කු මෙහෙම භික්ෂුවක් දැක්කොත් දැනගත්තොත් එයාට සුදුසුයිද කියලා අහුවා. මේ මොකද ජීවියත් ඒකමයි ශරීරියත් ඒකමයි කියලා කියන්නේ. ඊට පස්සේ එයා කිව්ව අර බමුණු දෙන්නම කියනවා අර ඇවැත් පිරිවැජ්ජිය දෙන්නම කියනවා කොහොමද නෝ කල්ලා. එහෙම කියන්න සුදුසු නෑ කියනවා. එහෙම කිලිස් ධර්මයේ විදිහට දැකලා දුරු කළා නම් ඒක සුදුසු වෙන්නේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ ඒතකොට ප්‍රහීනයිනේ. ඒතකොට කියනවා යෝ ආවුසෝ අහංකෝ පනේතං ආහුසෝ ඒවං ජාන මම මෙහෙම දකිනවා කියනවා මම මෙහෙම දන්නවා කියනවා අතකෝ පනාහං ඒ වුණත් මම මේ ජීවිතයත් ඒකමයි ශරීරයත් ඒකයි ජීවය වෙන එක ශරීරය වෙන එකක් කියලා දේශනා කරන්නේ නැහැ කියනවා. ඉදමේව භගව අත්තමනෝ ඔට්ටද්දෝ ලිච්චවි භගවතු වාසිතං අභිනන්දි. මේ දැන් මේ මේ පෙරවෙච්ච කතාවක් නේ කිව්වේ කාටද කිව්වේ? ඔට්ටද්දෝ ලිච්චවි අඩතොල් ලිච්චවීට කිව්වේ. එතකොට මට කියන්න ඕන උනේ මේ අපි මේ හැමෝම නොදකින තව දේවල් බොහොමයක් තියෙනවා මේ හැට ගෝචර නොවන බොහොම දේවල් බොහොම දේවල්. එතකොට ඒ දේවල් දකින්න නම් අපි මොකද කරන්න ඕන? චතුර්ථ ධානයක් උදා. ඒ නිසා සාමාන්‍යයෙන් ධර්මයේ තේරෙනකොට එයා හිතනවා කොහොමද මට ධාන හිතක් උපදවා ගත්තොත් බොහොම වටිනවා කියලා. ඒක පළවෙනි ධානය උපදවා ගත්ත කෙනා හිතනවා මට දෙවෙනි ධාන හිතක් උපදවා ගත්තොත් බොහොම වටිනවා කියලා. එහෙනම් දෙවෙනි ධානය තියෙන කෙනා හිතන තුන්වෙනි ධානය උපදවා ගත්තොත් එහෙම චතුර්ථ ධානය උපදවා ගන්නවා. අනේ චතුර්ථ ධානය උපදවා ගත්ත කෙනාට අර විනවිද දැකීමේ හැකියාව ඇති වෙනවා. අන්න එතන යාට තමයි විදර්ශනා කරන්න පුළුවන්. අනිත් අය විදර්ශනා කරන්නේ කෙලෙස් ලෝකයම. කෙලෙස් ලෝකෙමයි. එතකොට අපි එතකොට කොහොමද අපි පළවෙනි ධානයක් ඇති කරගන්නේ කියලා ඒවත් සඳහන් වෙනවා. කොහොමද අපි ධානයක් ඇති කරගන්නේ? ආනාපාන සතිය දැන් ගොඩක් අය මෙන්න මේ ටික වටි ආනාපාන සතිය ගොඩක් අය භාවිතා කරනවා. හැබැයි භාවිතා කරලා සමාධියක් ගොඩනගා ගන්නවා. හැබැයි ඒ සමාධිය ධානයක් බවට පත් කරගන්න දන්නේ නැති කමක් තියෙනවා. ඒ සමාධිය ධානයක් බවට පත් කරගන්න ඕන. ඒ ධානයක් බවට පත් කරගන්න පිළිවෙල ක්‍රමයක් තියෙනවා. එතකොට ගොඩක් අය කියන මට සමාධිය ගොඩාක් කියලා තියෙනවා. හැබැයි ඒක යාගේ නොහැකියාවක් මිසක ඒක හැකියාවක් නෙවෙයි. සමාධිය ටික වෙලාවක් තිබුණත් එයාට ධානයක් බවට ඒකපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ සමාධිය ධානයක් බවට පත් කරගන්න ඕන. ඒ ධාන 1 2 3 4 වශයෙන් සම්පූර්ණ කළාම තමයි සමාහිත හිතක් කියලා කියන්නේ. එතකොට ඒ හිතට තමයි මේ විනිවිද දකින්න කරන්න පුළුවන් හැකියාව. තේරුණාද? අවබෝධ කරන්නට වඩා තේරුණා නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ සමාධි ධානය කරන්නේ සමාධියක් ඇති වුණාම එයා මේ ධාන ලක්ෂණ ටික තියනවද කියලා බලන්න ඕන. ඒ ධාන ලක්ෂණවල හතරම නෙවෙයි. ඒ ධ්‍යාන ලක්ෂණවල විතක්ක ਵਿਚාරයේ තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට අදිෂ්ඨානීයමයි දැන් මේ ඔක්කොම දැන් අපි කතා කරපු කාරණා දැන් මනෝමය කයක් හැදුවේ. ඊට පස්සේ පරචිත්ත විඥාන ඥානය ඇති කරගත්තේ, චේතෝ පරිය ඥානය ඇති කරගත්තේ මොකෙන්ද? අදිෂ්ඨානයෙන්. එතකොට අන්නේ සමාහිත හිතේ අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන ලක්ෂණ තියෙනවා නම් එයා දරගන්න ඕන දැන් මේ මගේ හිත පළවෙනි ධ්‍යානයට සමවදින සුදුසු. එතකොට එයා අදිෂ්ඨාන කරන්න ඕන පළවෙනි ධ්‍යානය. පළවෙනි ධ්‍යානයේ අදිෂ්ඨාන කරන්න කොහොමද? පළවෙනි ධ්‍යානයේ ಗುಣ සිහි කරන්න ඕන. ඒ ಗುಣ සිහි කරනකොට පළවෙනි ධ්‍යානයට සමවදින්න පුළුවන්. ඊට පස්සේ අනිත් ධ්‍යාන වලටත් එහෙම පිළිවෙලින් සමවදින්න පුළුවන් අදිෂ්ඨානියම. එතකොට ඒක දැනගන්නේ මේ අංග ලක්ෂණ මේ සමාධියේ තියෙනවා. පළවෙනි ධ්‍යානයේ සමවැදුණත් එතනක් තියෙන්නේ සමාහිත වූ හිතක්නේ. එතකොට ඒ හිතින් දැනගන්න ඕන මට දෙවෙනි ධ්‍යානයට දැන් විතක්ක ਵਿਚාර නැ ප්‍රීති සුඛ ඒකග්ගතාවය තියෙනවා. එතකොට එයා දැනගන්න ඕනේ දැන් මගේ සිත දෙවෙනි ධ්‍යානයට සමවැදින්න සුදුසුයි කියලා. එතකොට දෙවෙනි ධ්‍යානය අරමුණු කරන්න ඕන. එතකොට ඒකේ අරමුණු කිරීම වශයෙන් ಗುಣ සිහි කරන්න ඕන. ඒ ಗುಣ සිහි කරනකොට දෙවෙනි ධ්‍යානයට සමවැදිනවා. ඒ විදිහට තමයි ඉතුරු ඒවටත් යන්න තියෙන්නේ. අඩු මේකටවත් දෙකටවත් උත්සාහ කරන්න. මොකද දැන් අපි කරන කියන පිම්පව් කුසල් අකුසල් මේ ඔක්කොම මෙන්න මේ මනෝමය අත්පටිලාභේ පිටේක මංර මුලින් කිවන මේ ඕලාරිකව තියෙනකොට අපි කියන්නගෙන මනුම අත්ත පටිලාබය කියලා. අපි මුලින් කතා කරන්න අපේ හිතක් තියෙනවා. හිත පළවෙනි හිත ප්‍රභාස්සරයි. ප්‍රභාස්සරයි කියන්නේ මනුම අත්ත පටිලාබයයි. ඒක ප්‍රභාස්සර. හැබැයි ඒක වහ ගන්නවා පංච නීවරණයන්ගේ. එතකොට අපිට ඒක දැනෙන්නේ මෝලාරි කත්ත පටිලාභය තුළ. තේරුණා. එතකොට අපි කරන පිම්පව් කුසල් අකුසල් මේ සියල්ලක්ම හේතුඵලවාදීව පටිච්ච සමුප්පාදයේ අනුව මනෝමය අත්ත පටිලාභයත් එක්ක පවතිනවා. ඒක තමයි මේ අපි ගිහිල්ලා තව තැනක ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ විපාක දෙන්නේ අපි කරන හොඳ නරක ඒ විපාක ගෙන දෙන්නේ ඒකයි. මේ ආත්ම පටිලාභය තුනම තියෙන්නේ මේ නාම රූප ධර්මයේ අවිද්‍යාව තියෙන බව පමණයි. ප්‍රමාණවත් නේ. ගැටලු තියෙනවද කියපු ටිකේ? ඔය කතා වගේලා අපි හන්දර නැහැ. පරිප්‍රාජිකය දෙන්නා දෙන්නට ඒ කතාව බුදුහාමුදුරුවෝ ඒ විදිහට ඒ දෙන්න පිළි අරගෙන තිබුණේ. පරිබ්‍රාජකයෝ දෙන්නෙක් නේ. ශරීරය එකක්, ජීවය තව එකක්, එකවර තව එක්කෙනෙක් ඉතින් හිටිය ශරීරයත් ඒකමයි ජීවියත් ඒකමයි කියලා. එතකොට බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඒකයි ඇහුවේ. බුදුහාමුදුරුවෝ මෙහෙම විස්තර කරලා දුන්නා. ඒ කතාව තමයි අර ඇයට කියන්නේ. එයාට ඒක අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි සතුටු වුණා මේ කතාව අහලා. ඒක කෙනෙකුට ඕන නම් කමඨාණක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරන්නේ හරියට අර එක එක්කෙනාගේ හිත එක එක මට්ටමට අරන් ගිහිල්ලා විදර්ශනාවට ගන්නවා වගේ. ඉතින් මේ සූත්‍රයේ අවසානයේ තියෙන්නේ රජතුමා බොහොම සතුටින් ඒක පිළිගත්ත කියලා විතරයි. එතන බොහෝ පිරිසක් රැස් වෙලා ඉඳලා තියෙනවා. නමුත් ඒක පිළිබඳව සඳහනක් නැහැ. යය ධර්මය අවබෝධ කළාද කියන එක වගේ. නමුත් ඉතින් යමක් අවබෝධ කරන්නේ අපිට කියන්න අමාරුයි. හොඳයි, මට එහෙනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. අද අපි මේ සාකච්ඡා කළේ මේ ධර්මයේ තුල සඳහන් වෙන ඒ වගේම අපි හැම දිනා විසින්ම දැන කියාගත යුතු ධර්ම කාරණා රාශියක්. මේ අපි දෙන අපි හැම දිනාම අවිද්‍යාව දුරු වෙන්නේ මේ ධර්මයේ තුල කිඳා බහින්න ධර්මය අවබෝධ කරගන්නට. ඒ නිසා ඒ ලෝතුරා බුදුහාමුදුරුවෝ මහානුකම්පාවෙන් දේශනා කළ ධර්මය මහා සංඝරත්නය පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආව බොහෝ දෙනෙක් දම්පහම් පූජා කරමින් ඒ සම්බුද්ධ ශාසනය පෝෂණය කළා. ඒ නිසා වෙනුයි අපිට මේ ආදී වශයෙන් මේ ධර්ම කාරණා සාකච්ඡා කරන්න පුළුවන් හැකියාව ලැබුණේ. කෙනෙකුට හිතින් හිතලා තමන්ගේ සිතින් මේ ධර්මයන් දේශනා කරන්නට අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා උන්වහන්සේ භාග්‍යවත් බුදුහාමුදුරුව මේ සීල සත්‍ය කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කොට පවතිනෝ මහා සංඝ රත්නය පරපුරෙන් පරපුරට පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. ඒ නිසා බොහෝ පිරිසක් දම්පහම් පූජා කරමින් ඒ ශාසනය පෝෂණය කරලා තියෙනවා. මේ හැම කාරණාවකම එකතුව තමයි අද අපි මේ සාකච්ඡා කළේ. ඒ නිසා මේ අපි හැම දිනාම වැඩ රාජකාරී භූමියක් තිබුණත් තම කාලය ධනිය ශ්‍රමය පරිත්‍යාග කරගෙන විහාරස්ථානියට පැමිණිලා සද්ධර්මයට ඇහුම්කන් දුන්නා, සාකච්ඡා කළා. මේ සියලු ආකාරයේ මේ කාල පරාසය තුළ අපේ හිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට යෙදුන සියලුම පුණ්‍ය සම්භාර ධර්මියෝ සියලු පින් කැමති දෙවිවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව දිවිසුරු වඩා වර්ධනය කරගෙන ඒ වගේම මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ ආදී තේරුම් අරගෙන ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ වගේම සියලු මිය ගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නංගින් අත් මිදෙත්වා, සැපේකටම පැමිණෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපෝ මනුෂ්‍ය ලෝකයක හැදූ වැඩූ දෙමව්පියෝ, ගුරුහරු, කඳුන්නු ගුරුවරු, ඥාති, හිත, මිත්‍රාදී හැම දෙනාමත්, ඒ වගේම අපිට කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් උපකාර කළ සියලුම දෙනාටත් මේ පින් දහම් ඒකාකාරී පිහිටීමෙන් සියලු යහපත සැලසෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනාටත් මේ උතුම් පින් දහම් කරුණ කොටගෙන ජාතියක් ජරාවක් දුකක් ව්‍යාධියක් මරණයක් නැති උතුම් බුදුවරු උතුම්යයි දේශනා කළ ඒ උතුම් නිර්වාණ ධර්මයේම සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට මේ සියලු ආකාරයෙන් සිදු කළ පුණ්‍ය සම්භාර ධර්මියෝ පාරමිතාවන් විත්වා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං උසාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිඤ්ඤතු. ඔබ කාසවන්දාමි බන්තේ ඔබ කාස ද්වාරත්තේන කතං සප්පං අපරාධං කමතමේ නම්.